Sampo Reta Pamita Paramita Balena Vidvan Siyo Kila Kilesa Samo Jalam Teneva Landa Arham Arho Dinaman Vandami Buddha Mamalam Adayeta Petva නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Yoko ananda maya dhammo ca vinayo ca desito panyato so mamachena sattati. පරමාධිපති හඳුරන මහන්සිය ප්‍රධාන ආචාර මණ්ඩලයෙන්ද පින්වත් බුඩා ස්වාමීන් වහන්සේලාගෙන්ද අවසරයි විද්‍යාවන්ත පිරිවෙනෙහි අද නැවැත්වෙන මේ විශේෂ අධ්‍යාපනික වැඩසටහනේදී අප මුල් කොටසේදී විශ්වගේ වටිනාකම සතිපට්ඨානයක් කියන කාරණේ පැහැදිලි කළා. ඒ අතර ශ්‍රද්ධාවේ ප්‍රචණ්ඩතාවය යුතුව අප මේ සාස්ත්‍රික ගමන් මගේ පොතේ දුරා අපට ඉදිරියට යන්න පුළුවන් කියන කරුණ සංකේතනා. මෙතෙන් පටන් නැවැත්වෙන මේ වැඩසටහනදී අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ භික්ෂු අධ්‍යාපනය පිළිබඳව. එකසකේක ධර්ම විනය පදනම් කරගත්තෝ බෞද්ධ ආරාමික අධ්‍යාපනය, අනෙක් පැත්තේ පිරිවෙන කේන්ද්‍ර කරගත්තෝ පාලි සංස්කෘත සිංහල භාෂා ඇතුළු භාෂා ඥානීය සහිතව යන ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැන අප සාකච්ඡා කරනවා. ඒ අතර අධ්‍යාපනික සුදුසුකම් වශයෙන් කොයිතරම් දුරක් අපට යන්න පුළුවන්ද කියන කාරණය අප මෙහිදී සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝකෝ ආනන්ද මය ධම්මෝච විනයෝච දේශිතෝ අඤ්ඤතෝ සෝ මමච්චේන සත්තා කියන. ආනන්ද මහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන සමයේදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා, ස්වාමීනි ඔබ වහන්සේගේ ඇවැමෙන් පස්සේ මේ ශාසනයේ ශාස්ත්‍රවරයා ගුරුවරයා ප්‍රධානියා වන්නේ කවුද කියලා ඊට පස්සේ අනුප්‍රාප්තිකේ පත් කරනවාද කියලා ඇහුවා. මෙහිදී භාගතුන් වහන්සේ සඳහන් කළේ උන්වහන්සේ ජීවමානින කාලයේදීවත් ශිෂ්‍යයන් පරිහරණය කරනවා කියන අධිපතිභාවයක් උන්වහන්සේට තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ පිරිනිවන් පෑනෙන් පස්සේවත් එහෙම පුද්ගලයෙක් පත් කරන්නේ නැහැ කියන කාරණේ. උන්වහන්සේ නම් පැහැදිලිව දේශනා කරනවා, ආනන්ද මා විසින් කිසියම් ධර්මයක් දේශනා කළ තියෙනවා නම් විනයක් පනවල තියෙනවා නම් අන්නේ ධර්ම විනය දෙක තමයි මගෙන් පස්සේ ශාස්ත්‍රවරයන් වහන්සේ වෙන්නේ කියලා දේශනා කළා. මේක හරිම වැදගත් කාරණයක්. අපෙන් දෙමිට පුද්ගලයෙක් පත්තරා නම් ප්‍රධානීය විදියට ඒ පුද්ගලයාගේ අඩුපාඩුකම් ඉස්මතු කළා මුළු ශාස්ත්‍රනික සම්ප්‍රදායම බිඳවට්ටන්න දෙමු. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ දුරකක්නා ප්‍රඥා ගෝචර තීරණය නිසා එහෙම කෙනෙක් පත් නොකරපු නිසා පොද්ගලයක අඩුපාඩුවක් නිසා මේ සංඝ සමාජයේ දොස් කියන්න පුළුවන් කමක් නැහැ. මේ ශාස්ත්‍රයේ ශාස්ත්‍රවරයන් ප්‍රධානේ වන්නෙම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කාරණා දෙකමයි. ධර්මයේ කියන්නේ විශේෂයෙන් චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු පරිසම්පාදයේ හේතුඵල ධර්ම ආරසංගික මාර්ගයේ කියන මෙන්න මේ කරුණ පාදක කරගත්තු විශේෂයෙන් සෝත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ දාලා දේශනා තමයි ධර්මයේ වශයෙන් සඳහන් කරන්නේ. විනය වශයෙන් දේශනා කරන්නේ විනය පිටකයේ සම්බන්ධ වූ වික්ෂු විනයට සම්බන්ධ දේවල්. වෙනත් විදිහකින් කියනවා නම් විනය කියලා කියන්නේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන කාරණේ. රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය විනය කියලා කියනවා. කෙටියෙන් කියනවා නම් අද අප ව්‍යවහාර කරන ත්‍රිපිටක බුද්ධ ධර්මය සෝත්‍ර විනය අභිධර්ම කියන මෙන්න මේ ත්‍රිපිටකය තමයි අපට ඉන්න ශාස්ත්‍රවරයන් වහන්සේ අපට ඉන්න බුදුරජාණන් වහන්සේ අපේ බුදු සමිඳු තාම වැඩ සිටියේ කියලා කියන්නේ මෙන්න මේ වසර 2500 අධික කාලයක් එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච ඒ සංගීතකාරක වික්ෂුන් වහන්සේලාගේ දැනි අධීක්ෂණය, පරික්ෂණය, ගවේෂණය සහ සැකසුම මත ගත වුණු 25 සේවසේ සිමහත්තිස්සේ වික්ෂුන් වහන්සේ විසින් රැකගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවෙච්ච දේශනා සමුදාය අප ධර්ම විනය වශයෙන් දේශනා කරන්නේ සඳහන් කරන්නේ. ඉතින් මේ ධර්මය අපට තියෙනකන් අපට බුදුරජාන් වහන්සේ වැඩ සිටිනා වගේ එනිසා අපට ලොකු ප්‍රයෝජනයක් මේ තියෙනවා. මේදී විශේෂයෙන් මම ධර්ම විනය දෙකෙන් ශක්තිමත් වෙන්නට ඕන. බොහෝ විට අප වෙනත් වෙනත් විෂයන් ඉගෙන ගන්න ගිහිල්ලා අපට මේ තියෙන සැබෑ බුදුදහම අහිමි වෙන සමයකයි අද අප මේ කාලය ගත කරන්නේ. මෙන්න මෙතෙන්දි පොඩි කාන්දුරණේ විශේෂයෙන්ම අපි පාලි භාෂාව පදනම් කරගත්තු මේ ත්‍රිපිටක බුදුදහමේ පුරාණ තරන්දුරට අප අධ්‍යයනය කරන්නට ඕන. අපිට පිරිවෙනේදී සම්පූර්ණ මේක අධ්‍යයනය කළ ඉවර කරන්න බෑ. එක එක කොටස් විභාග වලට ඇතුළත් කරලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ අපිට මේ සඳහා උනන්දුව කැටි කරවීමක් කරන්නේ. පාලි භාෂාව ඉගෙන ගන්න එකෙන් කරන්නේ පාලි භාෂාවේ ත්‍රිපිටකය කියන අපට පුරුවක් ලබා දීම, දැනුමක් ලබා දීම තමයි කරන්නේ. එතකොට අපිට පිරිනන්‍ය අපනේ ටිකෙන් ටික නිමාන පන්තිරියමත් එක්කම අපට මෙන්න මේ ධර්ම තවත් ගැඹුරට අධ්‍යයනය කරන්න ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණය ඉන මොටිවේෂන් එකක් තියෙනට ඕන. පොඩි හඳුරන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි ත්‍රිපිටක ධර්මයේ දෙන තියෙන්නේ. ඒක කිසි විදකන් අවතක් දරුණක් කරන්න එපා. ගතෝ මොසියව සිතපාතිස්සේ මේ ධර්ම රැකගෙන ඉන්නට අතීත වික්ෂුන් වහන්සේලා සුවිශේෂී දායකත්වයක් සිදු කළා ජීවිත පරිත්‍යාගයෙන්. බුද්ධ වර්ෂ 440 වෙනි කාලවලදී වළමහ රජ සමිහි පැවති බැමිණි ත්‍යාසාග දෙවැනි දැලිනියන් කාලවලත් ශ්‍රී ලාංකික වික්ෂුව ඉතාම දුස්සර කාලවකවානු පසු කරමින් මේ දහම ඉතිරි කළා කඩපාඩම් රැගෙන අනේ දුෂ්කර කාලයේ ඉකුත් වෙනවත් සමගම තීරණය කළා මේ දහම ග්‍රන්ථාරූඪ කරන්න ඕන කියලා. එතන පටන් නැවත ග්‍රන්ථාරූඪ කරමින් ගතවන් වසර 2130 මේ දහම රැකගෙන ඇවිල්ලා අද අපට බාර දීලා තියෙනවා නිර්මල බුදුදහම. අන්නේ තේරවාදී බුදුදහමසේ ශ්‍රී ලාංකේය වික්ෂුන් වහන්සේලා වසර 2300 කාලයක් රැකගෙන ආපු දහම තමයි අද ලෝකයේ ඉතුරු වෙලා තියෙන්නේ. අන්නේ දහම හොඳින් ඉගෙනගෙන ජීවිතයට පිළිපැනලා ඒක ප්‍රතිඵල ගන්න ගමන් අප මේ දහම ලෝකයට දායාද කරලන්නට ඕනේ. අන්නේ සඳහා අප සැලකුවසේ ධර්ම අධ්‍යාපනයේ ඉදිරියට යන්නට ඕනේ. ප්‍රධාන දේ තමයි පාලි භාෂාව කේන්ද්‍ර කරගෙන මේ ත්‍රිපිටක ධර්මය අපිට ටිකෙන් ටික අධ්‍යයනය කරන්න ඕන. මේක තමයි අපිට තියෙන ඉතාම වටිනා දේ. මේක වසර 25කට වගේ කාලයකදී පෙර කාලයකදී ත්‍රිපිටක බෝධිඥානතික පොට්ටික එක දැනක ගන්න අවස්ථාවක් තිබුණේ. හරි අමාරු වෙන තමයි පොට්ටික එක කරගත්තේ. නමුත් ගතුමාවතු 15 වගේ කාලය තුලදී මේක නැවත මුද්‍රණය කරලා අපිට මේ පොට්ටික සියල්ලම එකට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. විතරක් නෙවෙයි ඒ පොත්වල PDF කොපි දැන් අපිට අපේ device වලට උපකරණයට දාලා අපිට බලන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ත්‍රිපිටක දහන උපහන්සලෙන් හද S2 පියාගෙන දේශනාවන් වලින් පාලි භාෂාවෙන් අහන්නට පුළුවන් මට්ටමට ඔබ වහන්සේලාට දායාද කළ දීලා තියෙනවා. මේක ලොකු ප්‍රතිලාභයක් අපිට ලැබිච්ච ලොකු වරප්‍රසාදයක්. මේක පිටපස්සේ පොඩි හාමුදුරනේ ලොකු කතාවක් තියෙනවා. බොහෝ දෙනෙක් නිර්නාමිකව නමවත් ප්‍රකාශ නොකළ ඒ අතීත භික්ෂුන් වහන්සේලා අප වෙනුවෙන් මේක නැගගෙනවිලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් වැඩි දියන් කියා තමන්ගේ නමවත් ඉස්මතු කරන්න උත්සාහ කළා නැහැ. ඒ සාමයේ ධර්ම විනය දෙකේ උදිරට යද්දී ඔබ හිතාම මැනවින් තේරුගතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ධර්මයේ උපයෝගී කරගෙන අප අපේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කර ගැනීම සඳහා පුද්ගලික ලාභ අපේක්ෂාව සඳහා කිසිදු අවස්ථාවක මේ ත්‍රිපිටක ධර්මයේ පාවිච්චි කරන්න දෙපා. ඒක සරල දෙයක් නෙවෙයි. මේ ධර්මතුව මේ ධර්මප ආශ්‍රය කරලා මතුපරපුරට දායද කළ දෙන ඔෆිසර්. ඒන් මිහා ප්‍රතිලාභ ලබන්න අපට අයිතියක් නැහැ. අතීත භික්ෂුන් වහන්සේලා කරේ නැහැ. මේක වෙලදාමක් කරගත්තේ නැහැ. ඒ නිසා මෙතෙන්දී අපි මේ අසිරිමත් ධර්ම ඊටාම නිර්මල මනසින් පරිශීලනය කරමි. අප මේක ලෝකයට රැගෙන යනට ඕන. එහෙම අප කරනකොට අපට කීර්තියක් ලැබෙනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි අපි ලාභ කීර්ති ප්‍රසංසා සඳහා නෙවෙයි මේ කිසි දෙයක් කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධාරුණෝ භික්ඛවේ ලාභ සංඛාරං කියලා. මේ ලාභ සංඛාර කියන්නේ හරිම ධර්ම දේවල් කියලා. අදත් පොඩි හඳුරන්නේ මේ ධර්ම විනය ලෝකේ ස්ථාපිත කරන්න බොහෝ දෙනෙක් දරන උත්සාහයේදී වැඩිපුර පිරිසක් මේ සඳහා දායකත්වය දරන්නේ උපතින් අබෞද්ධය. ඒ විතරක් නෙවෙයි මේ ධර්ම ලෝකෙට රැගෙන යද්දී නිර්නාමිකව තමයි නමස්පස් සඳහන් නොකර තමයි බොහෝ දෙනෙක් තමගේ කාලය ශ්‍රමය ධනය කැප කරන්නේ. අන්න ඒ සිදුවෙන්න ඒ ස්වභාවය ගැන ප්‍රතිරූප ගන්නට ඕන. ඒ අතර මේ ධර්ම අධ්‍යාපනයේ පුළුවන් තරම් දුරට අපි ඉදිරියට යන්නට ඕන. ධම්මපදයෙන් ආරම්භ කරන මේ ධර්ම අධ්‍යාපනය අංගුතර නිකායේ පොත්වලින් තමයි දියුණු කරගෙන බුද්ධ කෙනෙක්ගේ බුද්ධක පාඨ උදාහරණ ඉතිවොත්තක සුතරිපාණ ආදී පොත්වලින් ගැඹුරට ගිහිල්ලා අංගුතර නිකායේ සංගුතර නිකායේ පොත්වලින් තවත් ගැඹුරට ගිහිල්ලා මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායවලින් තවත් වික්ෂිප්තව විස්තරිතව දැනගෙන ඊළඟට විනය පිටකයෙන් අධ්‍යයනය කරලා විශේෂයෙන්ම බුද්ධක නිකායේන හේතක උපදේශයේ නෙත්‍තිපකරණ මෙටි ග්‍රන්ථක මොදින් පරිශීලනය කරන්න ඕන. යතර ටිකෙන් ටිකම අභිධර්ම පිටකයේ ධම්මසංගණේ විභංග වෙන්නේ ග්‍රන්ථවලට ටිකෙන් ටික අප ඉදිරියට යන්නට ඕන. ඉතින් මේ හැම දෙයකින්ම කරන්නේ අපේ ජීවන ප්‍රතිපදාව ගැන අපිට කිසියම් විදියකට අවබෝධයක් මේ ධර්ම තුලින් ලබන්නේ. අන්නේ ධර්ම අප නිස්සය අධ්‍යයනය කරොතින් ඒ පළමු ආලෝකය ලැබෙන අපට අප කිසියම් තැනක් ආලෝකවත් කරන්නට පහනක් දැරියොතින් ඒ පහනේ ආලෝකය මුලින්ම ලැබෙන්නේ පහන දැල්වන කෙනාට. අන්නේ වගේ අපත් මේ සඳහන් පහන දැල්වන පළමු මොහොතේම ඒ ප්‍රභව ඒ ආලෝකයෙන් අපේ දිනමද පහන් වෙනවා. අපේ ජීවිතයේ තියෙන දුක්ඛම් කඩළු දුරු වෙනවා. අපට එන්න තියෙන අපල උපද්දරක අතීත කර්ම විපාක මේ බොහෝ දෙයක් අපට සමනය කරගන්නට මේ ධර්මිය අපට උපකාරවත් වෙනවා. අනේ ධම්ම පොඩි හඳුරණේ පුලුවන් තරම් දුරට ඊටාම කරුණාවෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම මෙත්සිතින් අප ගෞරවයෙන් අධ්‍යයනය කරන්න ඕන. තමන්ගේ පන්සලේ ත්‍රිපිටක පොත්ටික ඕනම වෙලාවක ගන්න පුළුවන් තැනක පිරිසිදුවට පැහැදිලිව තියෙනට ඕන. දොහොල් ත්‍රිපිටක පොත්ටික තියෙනවා අපඩකේ ලොක් කරලා. තමන්ගේ කරලා තිබ්බත් ඒ පොත්ටිකට ඉස්සරහ තාත්තා උපකරණ තියලා පොතක් ගන්න බෑ. පොතක් ගන්න එපා කියලා වගේ ඒක ඉස්සරහ හරි බෝතල් එහෙම ඔක්කොම තියලා තියෙනකෝ ඒ පොත් උඩ සාමාන්‍ය තියෙනවා. එහෙම නෙමෙයි. ත්‍රිපිටක පොත් පහන්සියල සඳහා වෙනම කබඩ් එකක් වෙන් කරලා තියෙන පන්සලිය. ඒ සඳහා වෙනම මේසයක්, වෙනම ටේබල් ලැම්ප් එකක්, වෙනම කොටුවක් වෙන් කරලා ඉතාම ගෞරවයෙන් ත්‍රිපිටක පොත්ටික මුණගැසීම බුදුරජාණන් වහන්සේ මුණගැසීමක්, සරුවත් සාඳුරු මුණගැසීමක්, මහා කාශ්‍යප සාඳුරු මුණගැසීමක් සේ සලකා ඉතාම පහසුවෙන් ත්‍රිපිටක පොත්ටික වෙත ළඟා විය හැකි විදියට ඒක සකසලා තියෙනවා. ත්‍රිපිටක පොත්ටිකයි අවසන් සූත්‍රධර්ම නාමවලියයි පාලි ශබ්දකෝෂ කීපයකුයි ඒ ටික විතරයි කබඩ් එකේ තියන්නේ වෙන මොකුත් තියන්න බෑ. දවසට සැරයක් එක පොතක් අරලා එක පිටුවක් හරි බලන්න උත්සාහ කරන්න. මේ ටික ඔබට සජ්ජානා කරලා දාලා තියෙනවා. ඔබට අහන්න පුළුවන් dhammavoice.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මේකෙන් ඔබට අහන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ අධ්‍යාපනය අපේ ධර්ම විනය පදනම් කරගත්තු මේ ත්‍රිපිටක ධර්ම අධ්‍යයනය අපේ ජීවිතේ වටිනාම දේ බවට පත් කරගන්නට ඕන. සවනානුත්තරය කියලා කාරණයක් තියෙනවා. අංගුත්තර නිකායේ අනුත්තරය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දැක්වෙනවා සවනානුත්තරය කියලා කාරණයක්. ලෝකයේ තියෙන උතුම්ම දේවල් අතරින් අහන්න තියෙන, කියවන්න තියෙන උතුම්ම දේ තමයි මෙන්න මේ ත්‍රිපිටක ධර්මය කියන එක ගැන අපි දැඩි විශ්වාසයක්, ආදරයක්, ගෞරවයක්, සැලකිල්ලක් අපේ හදවතේ අනිවාර්යයෙන්ම තියෙනට ඕන පොඩි හඳුරණි. මේක තමයි පුතඥතාවය කියලා කියන්නේ. මේක තමයි ශාස්ත්‍ර ගෞරවය කියලා කියන්නේ. මේක තමයි ධර්ම ගෞරවය කියලා කියන්නේ. මේක තමයි ශ්‍රාවක ගෞරවය කියලා කියන්නේ. මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන අනුගිතම නැවුම පණිවිඩය තමයි මේ ත්‍රිපිටක බුද්ධ ධර්මය කියලා කියන්නේ. ලෝකේ තියෙන සියලුම පුස්තකාලවල සියලුම ග්‍රන්ථවලට වඩා වටිනාම දේ තමයි මේ ත්‍රිපිටක ධර්මයේ විදිහට අපට ලැබිලා තියෙන්නේ. පාලි භාෂාවෙන්. අනේ ධර්ම අපි තාම ආදරෙන් ගෞරවයෙන් පරිශීලනය කරන්න ඕන පොත්වල. මෙන්න මේ දෙක යන අධ්‍යාපනය ත්‍රිපිටකය අටුවාටේ කන්සහිතව හැකිතාක් දුරට මේ ඉදිරියට යෑම වැදගත් වෙනවා. එහිදී මේ ත්‍රිපිටකයට ලියපෝ ප්‍රධාන සංක්ෂිප්ත දන්ද තුනක් ඉදිරියට තියෙනවා. විනය පිටකයට භික්ෂු භික්ෂුණී ඔබේ ප්‍රාතිමෝක්ෂය, සූත්‍ර පිටකයට විසුද්ධි මාර්ගය, අභිධර්ම පිටකයට අභිධම්මත් සංග්‍රහය සහ ඊට දරගන්න. මේ තුනින් ජනසීදියක සංක්ෂිප්ත කිරීමක් තියෙනවා. එමගින් මේ ධර්ම තුළ ප්‍රධාන වශයෙන් සඳහන් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ස්වර්ග මාර්ගයේ, අනික විමුක්ති මාර්ගයේ නැත්නම් මොක්ෂ මාර්ගයේ. මේ ධර්ම තුළ තියෙන්නේ මරණයෙන් පස්සේ අපාගත නොවන මාවත මේකදී. පුඤ්ඤාමි සංඝ කියලා සූත්‍රයක් තියෙනවා. මහා පුණ්‍ය ගංගා අටක් ගැන. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත් පංචශීලයෙන් කාරණා පහත් මෙන්න මෙයාට කියනවා මහා පුණ්‍ය ගංගා අටක් කියලා. මෙත්තා චේතුමිත සූත්‍රය දැක්වෙනවා මේ ලෝකේ ලෞකික වශයෙන් කරන්න තියෙන ඉහළම පුණ්‍ය කර්මය විදිහට සඳහන් කරන්නේ මෛත්‍රී භාවනා වැඩීම, සියලු සන්තෝෂෝපද්දේවා කියන මෙන්න මේ දේශන. එතකොට මෙන්න මේ ආශ්‍රිතව විශේෂයෙන් පංචශීලයක්, ශ්‍රද්ධාවත්, ඒ වගේම මෛත්‍රී භාවනාවත් මෙන්න මේ තුන තමයි ලෞකික ජීවිතයේ සුගතිගාමී මාර්ගයේ අප විසින් උපයා ගත යුතු උපහා ගත යුතු දැනු සම්භාරය සහ ප්‍රසාදය කියලා කියනවා. ගිහි පැවිදි අප හැම දෙනාගේම ආධ්‍යාත්මික ජීවිතය තුළ දිවානෑ දෙක්හි පැව් පිළිරැව් දෙන්නට ඕන මේ බුදු නම සංඝ කියන තෙරුවනත් පංචශීලයත් සිල් සත්තෝ සෝපත්තේවා කියන මෛත්‍රියත් මෙන්න මේ කරුණ අපේ ජීවිතය තුළ පවතිනවා නම් හරියට ගඟක් පැත්තට නැමිච්ච ගහක් කොතනින් කැපුවත් ගඟටම වැටෙනවා වගේ අපේ ජීවිත පොයි ඉරණමකින් නිමාවටපත් උනත් කොයිතරම් සංකීර්ණ අවස්ථාවක් අප නිර්දක තියාගත්තත් අප කිසිදා මරණින් මතු මිනිස් භවයෙන් පාහිර නොවෙනසේ ස්ථාවර වූ සුගතියකට අප උරුමක් කරුවන් බවට පත් වෙනවා. මේක තමයි සරණගාමි මාර්ගය. දෙක තමයි මොක්ෂගාමි මාර්ගය, නිර්වාණ මාර්ගය. නැත්තම් අත්ති පිට්ඨවේ සම්මා දිට්ඨි අරියාන් අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන මෙන්න මේ චතුස්සත්‍ය සම්මා දිට්ඨිය පාදක කරගත්තෝ දුකෙහි හට ගැනීම හා නිරෝධය පිළිබඳව දැනුම සහිත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තම් සීල සමාධි ප්‍රඥා නැත්තම් සමථය දර්ශනා ඉතාම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානෙ ලෝක යථාර්ථය ගැඹුරින් සඳහන් වන යථාර්ථය චතුරාර්ය සත්‍ය මිශ්‍රිත වූ ධර්මය. කෙටියම කියනවා නම් අවිද්‍යා සහගතව අප ලෝකයක් බැලුවොත් අපට පේන්නේ ලෝකයක් මේ මොහොතේ තියෙනවා කියන. ඇත්තටම අන්න ඒක අනවබෝධයක්, ඒක අවිද්‍යාවක්. ඒ අවිද්‍යාව තුළ ඉන්නකොට අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන කියන මෙන්න මේ සංසාර චක්‍රයේ ගිහිල්ලා ජාති පංචය ජරා මරණ සෝක පරිදේව කියන දුක්ඛම් කටවලට මොන පනසෙද වෙනවා. මේක තමයි මිච්ඡා ප්‍රතිපදාව. මේක තමයි සංසාර පැවැත්ම. මේක තමයි සංසාර වටේ. මේක තමයි අනුසෝතගාමී ගමන් මාර්ගය. මේක තමයි ලෝකේ පහට ගණන් යන. මේ තුන ඉඳගෙන අපට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤ ආනිඤ්ඤාභි සංකාර සිදු කරලා සුගතිගාම වෙන පුළුවන්. හැබැයි ඒ සියලුම දේ ජරා මරණ වලින් අවසන් වෙලා නැවත අප භවයට එන. මෙන්න මේ අනුසෝතගාමි ගමන් මග සම්පූර්ණ අනිත්‍යතර හරවන පටිසෝතගාමෙන් නිපුණං දුද්දසං අනුන් කියන මෙන්න මේ උඩුගම් බලා යන සදහම් මාවතක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මෙන්න මේක තමයි බෞද්ධ අධ්‍යාපනයේ සැබෑම වූ ගැඹුරම තැන. ඒ මොකක්ද? අපි ඇහැට රූපයක් පේන අවස්ථාව වර්තමානයේ තුල රූපය ඇසට පතිත වෙනවා. නමුත් ඒක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් ඒ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න මොහොතේදී ඊට පාදක වෙච්ච ඇස රූපයේ චක්කු විඤ්ඤාණයේ චක්කු සංකස්සය කියන මේ කාරණා ඉතුරු නැතුවම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගිය මොහොතක අප ලෝකයක් හඳුනා ගන්න මොහොත කියලා කියන්නේ චක්කු විඤ්ඤාණයවත් සෝත විඤ්ඤාණයවත් ගහන විඤ්ඤාණයවත් දිවහා විඤ්ඤාණයවත් කාය විඤ්ඤාණයවත් නෙවෙයි මනෝ විඤ්ඤාණ අවස්ථාව. අන්න ඒක තමයි විභංග ප්‍රතරණේ ඥාන විභංගයේ දක්වන්නේ පංචහි විඥානේ හේකින්ච ධම්මං න පටිවිදානාති. පංච විඥානයන්ගේ කිසිම දෙයක් දැනගන්න බෑ අඤ්ඤත්‍ර අබිනිපාත මග්ගා කියන එක. අරමුණට ඉන්ද්‍රයෙන් අරමුණ පතිත වීමේ මුල් අධ්‍යක්ෂ විතරයි ලබන්නේ. අප සියලුම දේවල් තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවෙන්. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු යා විඤ්ඤේය. වෙනත් විදිහකින් කියනවා නම් ශුඤ්ඤතෝ ලෝක නවෙක්ඛස්සෝ. අප මේ ලෝකයේ තේරුම් ගන්න මොහොත රූපේ නිරුද්ධ වෙච්ච මොහොතකයි මේ ලෝකය තේරුම් ගන්න. මෙන්න මේක තමයි අවිද්‍යාවට ප්‍රතිපස්සෝ ගමන් මාර්ගය. මෙන්න මේක තමයි පටිසෝතගාමී නිපුණන් දුද්දසං අනුන් කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපේ සංසාර වටය අනිත් පැත්තට හරවන ක්‍රමවේදය. අවිඤ්ඤායත්තේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මට්ටම. අන්නේට තේරුම් ගත්තොත් අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා වඩලා ටිකෙන් ටික අප දුකෙන් නිදහස් වෙන මාවතේ ඉදිරියට යනවා. පින්වත් වැඩි හාඳුරනේ, මෙන්න මේ ධර්මය තමයි බුදු දහමේ මූලික හරය. මෙන්න මේ ධර්ම තමයි අප ලෝකෙට දෙන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් පංචශීලයේ මෛත්‍රී භාවනාව සඳහා සමත භාවනාව කියලා කිව්වට බුදු දහමේ හරය කියන්නේ මෙතන මෙන්න මේ හරය තේරුම් අරගෙන ඒ හරය යථාර්ථය බවට පත් කරන මාවත තමයි සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මෙන්න මේ දහම්යන් ඔබ වහන්සේලාට තියනවා නම් කිසිම උපාධියක් නැති වුණත් ඔබ වහන්සේට ලෝක යන්න පුළුවන්, ඉහළටම යන්න පුළුවන් භාෂා ඥානය තියෙනවා. උපාධිය අවශ්‍යම නැහැ. අධ්‍යාපන සුසුකම් බලන්නේ නැහැ. මේ දහම් පදයේ ඊටාම නිවැරදි ලෝකෙට කියන්නට ඕන, ඊටාම පිරිසුදු දහම කියන්නට ඕන. ඔබ වහන්සේලාට පඬිත් උපාධිය තියෙනවද? ශාස්ත්‍රයේදී උපාධිය තියෙනවද? ත්‍රිපිටකයේ තියෙනවද කියලා කිසිම ආයතනයකින් ඔබ වහන්සේලා ගැන බලන්නේ. මේ සුදුසුකම හරියට තියෙනවා නම්. හැබැයි ඒ අතර වර්තමානයේ අධ්‍යාපනයත් එක්ක ඔබ වහන්සේලා ඉදිරියට ගියොත් ඔබගේ ගමන තවත් සාර්ථක වෙනවා. ඔබට ඒක යන්න බැරි තැන් වලට ගිරිමගක් වෙනවා. සමහර තැන් වලට අපට අපේ මතය ඉදිරිපත් කරන්න බෑ. අප කිසියම් විදියක අධ්‍යාපන කඩයින් පසුකොල නොසිටියෝති. අන්න ඒ නිසා තමයි අප මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගන්නට ඕන. ඒ පොතපතේ අධ්‍යාපනය විභාගයෙන් අප ලැබුවත් අප වර්තමානයේ යම්කිසි කෙනෙකුගේ අධ්‍යාපනයේ පෞරුෂය කියලා බලන ප්‍රධාන නිර්ණායක මහත් තියෙනවා. අද ලෝකයේ කෙනෙක් කොච්චර අධ්‍යාපනයක් ලැබුවාද කියලා බලන්නේ සහතික පත්‍ර විතරක් නෙවෙයි පොඩි හන්දොත්. සහතික පත්‍රයක් බලන අතරේදී තමන්ගේ ගුණධම් පැත්තෙන් තවත් ටිකක් බලන. තමා සමාජයට යනකොට තමාට කොයිතරම් සමාජ කුසලතා, ආත්ම සංයමය, උනන්දුව, සහකම්පනය ආදී මේ කරුණු කොයිතරම් දුරට තේරෙන කියලා බලන්න. මෑත කාලේ ඔබ අහලා සමාජයට ඔය උදාහරණයක් තියෙන්නේ. එක ස්ථානක ඉන්ටර්වයුව එකක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයක් රැකියාවට ගන්න. තියෙනකොට දැන් කට්ටිය ෆයිල් අරගෙන සාතිකත් අරන් යනවා. හැබැයි එන පාරේ ගේට්ටුව ළඟ ඉඳලාම කැමරා දාලා තියෙනවා. ඒ කැමරා ටික ඔක්කොම ඉන්ටර්වයුව කරන කෙනා ඔක්කොම බලාගෙන ඉන්නේ දැන් කැමරාව. දැන් ඉන්ටර්වයුව එකට එන අය දූවල සාතිකත් අරන් වේගෙන් එනවා කාමරේට එනවා. එතකොට ගේට්ටුව හැරලා තියෙන බාගෙට එන පාරේ කරාමයක් ඇරලා තියෙන වතුරක් යනවා. එන පාරේ ලයිට් එකකුත් මේ දවල් ඉන්ටර්වයුව එක තියෙන ලයිට් එකකුත් පත්තු වෙනවා. එන පාරේ මැද ওই ඩස්බින් එකකුත් පෙරලලා තියෙනවා. ওই දිනත් අසුබල තමයි එන්න තියෙන ඉන්ටර්වයුව එක තියෙන කාමරේ. මේ හැම තැනම කැමරා හයිකලා තියෙනවා. දැන් ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉන්න කෙනා මේ කැමරා හොඳට බලාගෙන ඉන්න එක එක නේන අය මේ අද මන්ටක මාන්තර කරනවා. මොකද මම දැන් මේ ඉන්නේ කියලා බලන්න ලියාගන්න. දැන් එකනේ දුවලෙනවා අරව ගැන කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නැහැ. ගේට්ටුවත් බාගෙට අරගෙන වතුර කරාමයක් කියන එකත් බලාගෙන ඩස්බින් එකටත් පයින් ගහගෙන ඔහම එනවා ඉන්ටර්වයුවකට. ඒ ඔක්කොම ෆේල්. සහතික හුවා ලොරියක් විතර අරන් එනවා. ෆයිල් ගන්න ෆේල්. ඔක්කොම ෆේල්. වෛද්‍යසරෙක් කෙනෙක්ගෙන කොහොම හෙමින් කොහම දෙන්නේ ගේට්ටුව අර බාගෙට තිබිට ගේට්ටුව ඇරලා ඇතුල් වෙන ගේට්ටුව වහන එනකොට වතුර කරාමයක් ඇරලා තියෙනවා වතුර කරාමේ වහනය අර වැටිලා තියෙන ඩස්බින් එක කෙලින් කරලා අර ඩස්බින් එකේ පොර ටිකක් දානවා ඒකට ඒ අතර ලයිට් එකක් දවල්පත් වෙනකොට ස්විච් එක ගොහලා ඒකත් ඕෆ් කරනවා මේකත් කලයන් හිමි සැරයන් ඉන්ටර්වයුව එක තියෙන කාමරේට එනවා ෆයිල් එකක් අරගෙන මොකද වෙන්නේ යාපස් සහතික වැහෙත් යාපස් මේ වගේ කෙනෙක් තමයි මෙතන ඕනේ කියලා අනේ නිසා පොඩි හාමුදුරනේ තිරවන්න අවස්ථානෙට ප්‍රාචීන විභාග වලට සාමාන්‍ය පෙරට උසස් පෙරට අද ලකුණු ගාන විතරක් නේ බලන්න විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට ඔබ වහන්සේලා ගැන විවිධ කැටි කඩවලින් අද ලෝකයක් බලාගෙන ඉන්නේ කිසියම් ආයතනයකට කෙනෙක් ස්ථානයකට බඳව ගන්නවා නම් විශේෂයෙන් ආගමික වශයෙන් සේවයකට ගන්නවා නම් මෙන්න මේ බාහිර ලක්ෂණ ටික අප ගැන ඉතාම විමසිලෙන් බලන්න. ඒ වගේම අපි යන්නේ ඇසුරු කරපු අයත් එක්ක මේ ගැන කතා කරනවා. අපි ඉගෙන ගත්ත තැන්වල අපි ඇසුරු කරපු මිතුරන්ගෙන් ඒගොල්ලන් තොරතුරු ගන්නවා. අපි ඉන්ටර්නෙට් එකේ Google එකේ YouTube එකේ මොන හරි දාලා තියෙනවා නම් ඒගොල්ලන් බලනවා සර්ච් කළා මෙයා මොනවද කියලා දෙන එක. අපි වැඩ කරපු ආයතනවල ඉගෙන ගත්ත ස්ථානවල අප කොහොමද ඒ කාලය තුල ගත කළේ කියලා මෙයා බලනවා. මෙන්න මේ ටිකත් එක තමයි අපට මේ ගමන යන සිද්ධ වෙන්නේ. වර්තමානයේ emotional intelligence කියලා අලුත්ම විෂයක් වර්ධනය වෙලා තියෙනවා. ඩැනියල් ගෝල්මන් වැනි මනෝවිද්‍යාඥයන් විසින් හඳුනා දීපු. යංගිස කෙනෙකුගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය පෞරුෂය බලන ප්‍රධාන නිර්ණායක පහක් අද වර්තමානයේ හඳුනාගෙන තියෙනවා. ඒ මොනවද? self awareness, self regulation, inner motivation, empathy and social skills. self awareness ආත්ම අවධානය. තමා ජීවත් වෙන කාලේ තමාගේ සිත කය ගැන, තමාගේ චර්යාව ගැන කොයිතරම් තමන් අවධානයෙන් ඉන්න කෙනෙක්ද කියලා බලන්නට ඕන. මෙන්න මේක තමන්ගේ දක්ෂතාවයේ තමන්ගේ සාර්ථකත්වය තමන්ගේ පෞරුෂය ගැන බලන නිර්ණායකයක් වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි self regulation. ආත්ම සංයමය, විනය, discipline එක සීලය කියන කාරණය. මේකත් අද බලන්න. තමා කටයුතු කරද්දී කායික වාචික සංවරය කොයිතරම් දුරට පාස්සා ගන්න කෙනෙක්ද? බුදුදහමේ හැටියට නම් යා පංචශීල රකින්න කෙනෙක්ද? වෙනත් විදිහකින් කියනවා නම් යම් කිසි කෙනෙක් වගකීමක් බාර දීපු වෙලාවේදී කටයුතු කරනකොට ඒ කෙනා ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මෙන්න මේ සතර අගතියට ගිහිල්ලා වැඩ කරන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා හොඳට ඔබ ගැන බලනවා. මෙන්න මේ විභාග පාස් වෙන එක නම් ලේසි නෑ පොඩි හඳුරුනේ. වගකීමක් බාර දුන්නාම කටයුතු කරන්නේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලාද? ද්වේෂයෙන් අගතියට ගිහිල්ලාද? මෝහයෙන් අගතියට ගිහිල්ලාද? බයෙන් අගතියට ගිහිල්ලාද කියලා ඔබ ගැන ඔබ වටා ඉන්න නොනැති අය හොඳට ඔබ ගැන අධ්‍යයනය කරමින් ඉන්න. self regulation ආත්ම සංයමය, විනය, සීලය. තුන්වෙනි කාරණය තමයි inner motivation. අභ්‍යන්තර අභිප්‍රේරණය. යමක් කරන්න නිතරම තියෙන අනවරත උනන්දුව. අධ්‍යාපනික වශයෙන් ගත්තත්, ආධ්‍යාත්මික වශයෙන් ගත්තත්, සමාජීය වශයෙන් ගත්තත්, තමන්ගේ හිතේ ලෝකයට දෙයක් කරන්න, තමන් ධර්මයෙන් ඉදිරියට යන්න, අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න තමා වෙත නොනිමෙන කුතුහලයක් සහිත වූ උනන්දුවක් තියෙනට ඕනෑම් ක්ෂේත්‍රයකින් විශේෂයෙන්ම පොඩි හාමුදුරනේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න නම් වැඩි කාලයක් තමන් කැප කරන්නට ඕන. භාවනාවෙන් ඉදිරියට ගියත්, ධර්මඥානෙන් ඉදිරියට ගියත්, භාෂාඥානෙන් ඉදිරියට ගියත්, උපාධි සාකච්ඡාවෙන් ඉදිරියට ගියත්, තමන් වැඩි කාලයක් දවසට කැප කරන්න ඕන. කොච්චර කාලයක්ද? විනාඩි 10ක්ද? විනාඩි 40ක්ද? එක පැයක කාලයක්ද? පැය දෙකක්ද? හතරක්ද පැය? පහක්ද? පැය 10ක්ද? දිනකට අවමස්යෙන් පැය 10ක්වත් තමන් කරන වැඩේට කැප වෙන්නට ඕන අවමස්යෙන්. ඒ පැය 10 ඉඳන් පැය 12, පැය 15, පැය 18 වෙනකම් පොඩි හාමුදුරනේ මහන්සි වෙන්න ඕන දවසකට. එහෙම වුණොත් තමයි යම්සි දෙයක ප්‍රතිඵල තියෙන්නේ. ඉංග්‍රීසි වලින් ස්පීච් එකක් කරන්නම් මෙන්න මේ හැකියාව තියෙන්නට ඕන. හොඳ භාවනා වැඩසටහනක් කරන්නම්, නියම ධර්ම දේශනාවක් කරන්නම්, මෙන්න මේ වගේ කැපවීමක් ජීවිත කාලය පුරා වසර ගණනාවක් අඛණ්ඩව කරලා තියෙන්නට ඕන. නැත්තම් අවුරුදු 20 දී ඉංග්‍රීසි ඉගෙන ගන්නෝ, අවුරුදු 40 දී ඉංග්‍රීසි ඉගෙන ගන්නෝ, අවුරුදු 60 දී ඉංග්‍රීසි දෙක හදා ගන්න කියලා කරනෝ, හැමදාම ඉංග්‍රීසි හදා දෙන්නේ. එහෙම ඉඳලා අපවත් වෙලක් යන. එහෙම බෑ පොඩි නතර. අධ්‍යාපනයේ ප්‍රතිඵල ගන්න නම් අපේ වයස ගත වෙනවට වඩා වේගයෙන් අප වැඩ කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. අධ්‍යාපනික සංකල්පයක් කියනවා ඉදිරියට නොයාම ආපස්සට යාම කියන. ඉදිරියට නොයාම ආපස්සට යාම කි. මොකද්ද මේ කියන්නේ? අප කොච්චර ඉහළ අධ්‍යාපනයක් ලැබලා තිබුණත් අප එක තැන නම් ඉන්නේ අපට පස්සේ ණය වේගෙන් දැනුම දිනු කරගෙන අපට වඩා ඉදිරියට අපව පසුකල යන. අප එක තැන හිටියත් අපට මොකද වෙලා තියෙන්නේ? අපි ආපස්සට ගිහිල්ලා වගේ. ගුරුවරයෙක් ගත්තත් එහෙමයි. අධ්‍යාපනයේ තියෙන ප්‍රධානතම ක්‍රමයක් තමයි ගුරුවරයා යාවත් කාලින වෙන්න ඕන කියලා. ඉගෙන නොගන්නා ගුරුවරයෙකුගෙන් නොගත යුතුය කියලා තමයි අධ්‍යාපනඥයන් කියන්නේ. ඉගෙන නොගන්නා ගුරුවරයෙකුගෙන් නොගත යුතුය. ගුරුවරයා නිතරම යාවත් කාලින වෙන්නට ඕන. ඉගෙන නොගත්තු ගුරුවරයෙකු ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඉගෙන නොගන්නා ගුරුවරයා නිතර නිතරම අලුත් පොතපත් අධ්‍යයනය කරමින්, පරීක්ෂණ කරමින්, නව පත්‍රිකා කියවමින්, අලුත් පොතපත් ඇසුරු කරමින් ගුරුවරයා නිතරම යාවත් කාලින කෙනෙක් වෙන්නට ඕන. ඇයි මේකට හේතුව? අද ලෝක දැන් සම්භාරය වේදියම දෙගුණ වෙන කාලේ. අනිසා අධ්‍යාපනය තුළ රැඳෙන නම් ගුරුවරයා විතරම යමක් කල්මිනේට ඕන. අධ්‍යාපනය ගැන කියනකොට කාරණයක් සඳහන් කරනවා. ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා දැනුම් සම්භාරයේ දේනු දෙගුණ වෙන්න ඉහිලා තියෙන එක අවස්ථාවක්. අවුරුදු 1500කට දැනුම දෙගුණ වෙලා තියෙන එක පාර. 1500 ඉඳන් 1800 දක්වා අවුරුදු 300කදී දැනුම් සම්භාරයේ දෙගුණ වෙලා තියෙනවා. 1800 ඉඳලා 1900 දක්වා අවුරුදු 100කදී ලෝක දැනුම් සම්භාරය දෙගුණ වෙලා තියෙනවා. 1900 ඉඳන් 1850 දක්වා අවුරුදු 50කදී ලෝක දැනුම් සම්භාරය දෙගුණ වෙලා තියෙනවා. 1950 ඉඳන් 1980 දක්වා වසර 30කදී දැනුම් සම්භාරය දෙගුණ වෙලා තියෙනවා. 1980 ඉඳලා 2000 දක්වා වසර 2කට සැරයක් දැනුම් සම්භාරය දෙගුණ වෙලා තියෙනවා. 2000න් පස්සේ හැම අවුරුද්දක් මාසාම දැනුම් සම්භාරය දෙගුණ වෙමින් තියෙනවා. 2025 වන විට මාස ගානක් තුල ලෝක දැම සම්භාරයේ දෙගුණ වෙනවා. ඒ තරම් වේගයෙන් දැනුම් පිපාසයෙන් කුතුහලයෙන් අද ලෝකයා දැනුම සොයාගෙන යන මොහොතයි ඔබත් මාත් මේ හසු වෙන්නේ. ධර්මඥානයේ සම්බන්ධයෙන් පොඩි හන්දරණ හිමුණයි. අප දන්න හිතවත් මහත්තයෙක් කියනවා ස්වාමින් වහන්සේ එක සතියක් අලුත් බණ ටික අහන්න බැරි වුණොත් අවුරුදු 100ක් ආපසට ගියා වගේ කියනවා. ගත වෙච්ච සතියේ දින හතේ තිබිච්ච හොඳම බණ ටික අහන්න බැරි වුණොත් අවුරුදු 100ක් ආපසට ගියා වගේ කියනවා. ආමුදුරණන් ඇතැමිට මේව හිතලවත් නැහැ නේ. ආන්දරෝ හිතන්නේත් නෑ අපට ඕනෙලා අපි දැනුම තියෙනවා අපි දැනුම හරි කියලා හිතාගෙන ත්‍රිපිටකය ළඟම තියෙනවා කියලානේ නෑ පොඩි හාන්දරුනේ අද ධර්මයේ තාම ගැඹුරට ගිහිල්ලා ඒව පුහුණු කරලා ඒ දේ ලෝකෙට කියන්නේ ඊටාම සියොම් කරුණු උත්පාද නිරෝධේ ඉඳන් අනුත්පාද නිරෝධේ දක්වා ධානාංග ඉඳන් බොජ්ජංග දක්වා ඉතාන සියුම් විදියට මේ ධර්ම කරුණු සොයාගෙන යන පිරිසක් අද මේ ලෝකයේ තුල ඉන්නවා. මෙන්න මේ මට්ටමට අපි නොගියොත් අපට ලෝකයෙන් සමග ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා අද බණ කියන්නේ හැම බණම නෙමෙයි කියන්නේ පොඩි හාඳුනේ වරදා තේරුම් ගන්න එපා. බණ කියන්නේ බණ. බණ කියන්නේ බණ බුදු බණ දුකෙන් නිදහස් වෙන බණ ජරා මරණ වලින් නිදහස් වෙන බණ මේ කියන්නේ මිනිසුන්ට බඩාලගෙන hina වෙන බණ නෙවෙයි මේ කියන්නේ මිනිසු අඬවන බණ නෙවෙයි මේ කියන්නේ මේ කියන්නේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත පරිසම්පාදයේ පාදක කරගත්තු දුකේ හට ගැනීම හා නිරෝධය නාම රූප නිරෝධයද කියන බණයි මේ කියන්නේ අන්න ඒ බණ අප මීට වඩා සාවධානව හුඟන් දෙන වෙනවා ඊට වඩා අප දැනුවත් බව ඇති කර ගන්නට ඕන. අන්න එවිනෙට තමයි අද ලෝකයේ තුල පොඩි හාඳුනනේ ඉල්ලුමක් තියෙන්නේ. කෙනෙක්ගේ ධර්ම දේශනා දෙක තුනක් අහනකොට තේරුම් ගන්න පුළුවන්. යා ධර්මඥානයෙන් පොතන දින්නේ කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට අද හාඳුරු නෙවෙයි. ගිහියෝ දැනුමෙන් සන්නද්ධ වෙන මොහොතකයි අද අප මේ බණ කියන්නේ කියන එක ගැන අප දැනුවත් වෙන්නට ඕන සංවේදී වෙන්නට ඕන. මෙන්න මේ ධර්මඥානීය අප හැකිතා ඉක්මනින් ලබා ගන්නට ඕන මේ අප ලබන අධ්‍යාපන සමගාමීව අන්‍යම දේශිකයන් වහන්සේලාගේ අධ්‍යාපන සුසුකම් ශාස්ත්‍ර අධ්‍යාපන සුසුකම් අද ලෝකයා බලාපොරොත්තු වෙන්නේ නමුත් අපට නිසි වූ භාෂා කුසලතාවයක් සමාජ කුසලතාවයක් අපිට තියෙනට ඕන අප මේ සඳහන් කළේ මෙන්න මේ උනන්දු වැඩි වෙන්න ඕන අපට අප සැබැලස අධ්‍යාපන ලැබෙන පිරිසක් නම් මේකට තමයි ඉන මොටිවේෂන් කියලා කියන්නේ. ඊළඟ කාරණය තමයි එම්පති කියන එක සහ කම්පණය කියන කාරණය. අප මේ කටයුතු කරන්දී අපි කොයිතරම් දුරට අනිත්‍යයේ දුක දැක ගන්න පුළුවන් මට්ටමට අප සංවේදීද කියන කාරණය. අපේ පන්සලේ ඉන්න සතා සිව්මාවගේ පටන් අපේ පන්සලේ පැවිදි වෙන්න ආප කුඩා දරුවාගේ පටන් වැඩිහිටි ලොකු හාමුදුරුවෝ දක්වා අතර මේ අය ඇසුරු කරද්දී පන්සලට දායකයෙක් එද්දී වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරද්දී කොයිතරම් දුරට අපි සංවේදීව සහකම්පණයෙන් වැඩ කරනවාද කියන කාරණේ මේකට කියන්නේ එම්පති කියලා මෙන්න මේකත් අද අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන නිර්ණායකයක් වෙලා තියෙනවා. ඉන මොටිවේෂන්, self regulation, self awareness, empathy, පස්වෙනි එක communication skills, සංවේදන කුසලතා, නැත්නම් social skills. අප කොයිතරම් අධ්‍යාපනය ලබා තිබුණත් අපට කෙනෙක් හම්බුණාම කතා බහ කළ සුහඳව ප්‍රියශීලීව ඇසුරු කරන්න බැරි නම් පොඩි හාමුදුරනේ අපි ෆේල්. එනිසා තමන්ගේ පන්තියේ ඉන්න පොඩි හාමුදුරන් ඉඳන් තමන්ගේ පන්තියේ ඉන්න ගුරු හාමුදුරුව දක්වා මේ අය ඇසුරු කරද්දී අපට කිසියම් විදියක සන්නිවේදන කුසලතාවයක් තියෙනට ඕන. අපේ පන්සලේ වැඩ සිටින හාමුදුරන් ඉඳන් ගමේ ග්‍රාම සේවක ප්‍රදේශයේ ප්‍රාදේශීයකම් දක්වා මේ ඇත්ත එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව අපට තියෙනට ඕන. මෙන්න මේ කුසලතා ටික අප හැකිතාක් දුරට ඉක්මනට දිනු කර ගන්නට ඕන. මෙන්න මේ පහ තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැත්නම් EQ වලින් නැත්නම් සංවේදනික බුද්ධියසේ අද මනෝවිද්‍යාවෙන් කෙනෙකුගේ පෞරුෂය බලන නිර්ණායක වෙලා තියෙන්නේ. මේ පහ හොඳට අධ්‍යයනය කරනවා කෙනෙක්ගේ කොච්චර මේ පහ තියෙද කියලා. මෙන්න මෙහෙත් එක්ක තමයි අපට අද අපේ පිරිවනේ පළවෙනි පන්තියේ ඉඳන් පිරිවන් අවසාන දක්වා ප්‍රාචීන විභාග උසස් පෙළ ආදිවිසියනොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු මේ අධ්‍යාපනය ලබන වෙලා තියෙනවා. හොඳයි දැන් පොඩි හඳුරණි අප මෙතන ඉඳන් අප සාකච්ඡා කරන්නේ අප අද ලබන අධ්‍යාපනයේ සහ ඒ අධ්‍යාපනයෙන් අපට කොයි තරම් දුරක් යන්න පුළුවන්ද කියන කාරණේ. එකක් තමයි පිරිවනේ පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය ටිකෙන් ටික අපේ ඉදිරියට යන්නට ඕන. වැඩි දක්ෂතා තියෙන පොඩි හාමුදුරු ඉන්නවා නම් ප්‍රොමෝෂන් දීලා පන්තියක් ඉදිරියට යන අවස්ථාවක් තියෙනවා. මෙහෙම ගිහිල්ලා අපි පහේ පන්තියේදී පිරිවන අවසන් විභාගෙ ලියනවා. පිරිවන අවසන් විභාගයේ අප පාලි සංස්කෘත ඉංග්‍රීසි ආදී විෂයන් සමග ගණිත විද්‍යාදී විෂයන් සමග අප සමත් වෙලා සමත් වීම සාමාන්‍ය ගිහි ළමෙක් ලබන සාමාන්‍ය පෙළ අධ්‍යාපනයට සමාන කොට සැලකෙනවා. ඒ අතර අපට කැමති නම් පිරිවන අවසන් විභාගයක් ලියලා සාමාන්‍ය පෙළ තුනක් ලියන්න අවස්ථාවක් තියෙනවා ඒ ගුරු හාමුදුරුවන්ගේ කැමැත්ත මත. මේක තමයි එක කඩේම. මෙතනින් පස්සේ අපට පැති දෙකකට යන්න පුළුවන්. එකක් උසස් පෙළ ලියලා ඒ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් පිරිවන අවසන් විභාගයෙන් පස්සේ ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍ය, ප්‍රාචීන අවසාන කියන මෙන්න මේ විභාග ටික පාස් වෙලා අපට ප්‍රාචීන පඬිතු උපාධිය සමත් වෙන්න පුළුවන්. මේක අපට ඉක්මනටම උපාධියක් ගන්න තියෙන ක්‍රමය. නමුත් පොඩි හාමුදුරනේ සැලකිලිමත් වෙන්න මෙන්න මේ ගමන යද්දී කාරණා කීපයක් ගැන අප සැලකිලිමත් වෙන්නට ඕන. එකක් තමයි මේ විභාග හැකි තාක් දුරට අවංකව පොපි නොගහලියන්. පොපි ගහන නම් එපා පොඩි හාමුදුරනේ. මේක අප අප්‍රසාදයටපත් වෙන ප්‍රධානතම කාරණය. කිසිම පන්තියකදී විභාගයේදී පොපි ගහන්න එපා. මේක අපට අපේ අධ්‍යාපන ගමනට ඇත්තෙම කියන පොඩි හාඳුරණේ ලොකුම සාපයක් මේක. කරන්න පුළුවන් උනත් කවදාවත් කරන්න එපා. එක එක. දෙවෙනි කාරණය තමයි අපි ප්‍රාචීන විභාග ඉක්මනටම පාස් වෙලා පඬිතු පාදිය සමත් වුණා කියලා කියන ලොකෝ ඉක්මනක් අපට තියෙනවා. පාස් වුණාට කමන්නේ. ඒක හොඳයි. හැබැයි ඉස්සර මේට අවුරුදු 50කට 60කට කලින් ප්‍රාචීන විභාගයේ අඩු වයසෙන් පාස් වුණා කිව්වහම නෙවෙයි ගරුතරේ. කොහමද? ප්‍රාචීන විභාග ටික පාස් වෙන්න කොච්චර කාලයක් කැප කරාද? එයා ප්‍රාරම්භ පන්තිය කොච්චර අවුරුදු ගණක් ඉගෙන ගත්තද? මධ්‍යම පන්තිය අවුරුදු දෙකක්ද තුනක්ද ඉගෙන ගත්තේ? ප්‍රාචීන අවසන පන්තියේ සමහර හාමුදුරුවෝ අවුරුදු 5ක් ඉගෙනගෙන තියෙනවා. නිර්දිෂ්ටකන්ත සියලක්ම කටපාඩම් කරලා තියෙනවා. එහෙම උගත තමයි ඉස්සර ඉඳලා තියෙන්නේ. එහෙම වෙන්න කැමති නම් ඉක්මනට පාස් වෙන්න ඕන නම් පමණයි සටහන් ටිකක් බලලා පාස් වෙන්න. හැබැයි පොඩි හඳුරණයකට කාලය කැප කර තරමට අපට ලොකු වාසියක් තියෙනවා. විශේෂයෙන්ම පාලි සංස්කෘත දෙකට මහන්සි වුණොත්ින් සංස්කෘත වලට මහන්සි වුණොත්ින් ඒ මහන්සි වීමේ ප්‍රතිඵල විදියට තමන්ට ලෝකයේ ඕනම භාෂාවක් ඕනෑම විභාගයක් සාර්ථකව පාසෙන් පුළුවන්. හැබැයි අවංකව මහන්සියෙන් වර්ණගිලි පාණම් කරලා පරිවර්තන හරියට කරලා මේ ආදී ලකාර 10 හොඳට පාණම් කරලා ආත්මන් ආදී මද සියලක් හොඳට පාණම් කළා ව්‍යාකරණ ග්‍රන්ථ සාරස්වති ආදී මේ පරිශීලනය කළා ගියොත් තමයි අවසානයේදී විශ්වවිද්‍යාල ගියොතින් අෂ්ටාධ්‍යායි ව්‍යාකරණ දක්වා මේ ව්‍යාකරණ සම්ප්‍රදායත් අපි උගහා ගත්තොත් තමයි හැබැයි උපදෙක් සියම්පට සම්භාවනාවට පාත්‍ර වෙන පුළුවන්කම දී. කෙසේ වෙතත් මෙන්න මේ ප්‍රාචීන විභාග වලින් ප්‍රාචීන මධ්‍ය විභාගය පාස් වුණොතින් අපට විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් කරන්න පුළුවන්. විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය කියන මෙන්න මේ විෂයන් වලින් අපට විශ්වවිද්‍යාලයෙන් අපට උසස් පෙළ නොකර බාහිර උපාධියකට පෙනී සිටින්න පුළුවන්. ප්‍රාචීන අවසාන විභාගය සමත් වුණොතින් පඬිතු උපාධිය පාස් වුණොතින් අන්නේ සාධිකයේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධියට සමාන කොට සැලකෙන. අන්නේ සාධිකෙන් අපට උපාධි පත්වීමක් ගන්න පිරිවණක ඊතර තවත් විශේෂම අවස්ථාවක් තමයි බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණයක්. මේ ප්‍රාචීන අවසාන සාධිකෙන් BA උපාධියක් නැතුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමන් කැමති නම් අධ්‍යාපන විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාට පෙනෙසිරින්න පුළුවන්. ගුරුවරයෙක් වශයෙන් පුහුණු වෙද්දී අධ්‍යාපන ඩිප්ලෝමාව කරන්න පුළුවන්. විතරක් නෙවෙයි අධ්‍යාපන ඩිප්ලෝමාවේ මෙරිට් පාස් එකක් ගත්තොතින් අධ්‍යාපන ප්‍රතිපාදිය කරන්න පුළුවන්. විතරකොත් නෙමෙයි පොඩි හාඳුනනේ කැමති නම් හැම ඉදිරියට ගිහිල්ලා ගුරු විද්‍යාලයක අධ්‍යාපන පීඨයක කතිකාචාර්ය කෙනෙක් වෙන්නත් පුළුවන් ඕන. ඒ සඳහා මුලින් අවුරුදු 5ක ගුරු සේවයේ සේවා කාලය සම්පූර්ණ කළින වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රාචීන අවසන් විභාගය පාස් වෙලා MA උපාධිය කරලා MPhil උපාධිය කරලා PhD උපාධිය දමපාම ආචාර උපාධිය කරාම යන්න පුළුවන්. මේ ප්‍රාචීන විභාග දෙක ඔස්සේ උසස් පෙළ හෝ වෙනත් ජාතික විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධියක් නොකර ප්‍රාචීන අවසාන MA MPhil PhD උපාධි කරන්න පුළුවන්. මේ අපි කතා කළේ ප්‍රාචීන විභාග වලින් යන්න පුළුවන් දුර සහ අනිත් පැත්තෙන් මේ ප්‍රාචීන අවසාන සාහිත්‍යයේ පදනම් කරගෙන අපිට මුණ ගැහෙලා තියෙනවා කැනඩා වගේ රටවල සමහර අය MA උපාධි කරලා තියෙනවා. ඒ නිසා මේ වාසි ටිකක් තියෙනවා. ඒවත් ලබා ගන්න බලන්න. අනිත් පැත්ත තමයි අප උසස් පෙළ විභාගයේ ලිවීම. පිරණ අවසාන හෝ සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළ විභාගයේ ලිව්වොත් ඉහළ ලකුණු ගත්තොත් අපට ඉහළම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ජාතික විශ්වවිද්‍යාලයට. විශේෂයෙන් පොඩි ආන්දරණයේ උසස් පෙළ සරලව හිතන්න එපා. වැඩි බරක් දාලා වැඩි කාලයක් කැප කරන්න උසස් පෙළ විභාගයට. පරණ ප්‍රශ්න පත්‍ර අවුරුදු 5ක්වත් හොඳවට ප්‍රශ්න පත්‍ර ලියන්න උත්තර. හොඳ සටහන් ටිකක් හොයාගන්න. නිර්දිෂ්ට ග්‍රන්ථ ටික හැකි තාක් දුරට හොඳින්ම පරිශීලනය කරන්න. ව්‍යාකරණ පාලි සිංහල සංස්කෘත කරනව නම් ව්‍යාකරණ ටික හැකි තාක් හොඳ ව්‍යාකරණ පොත් අරගෙන අධ්‍යයනය කරන්න. මේකට උනන්දුවක් ඇති කරගන්න ආවට ගියාට කරන්න එපා. මොකද මෙතනින් අපි උසස් පෙළ හරියට නොකරොතින් අපට තැමිට කැම්පස් එකට යන්න පුළුවන්. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය, බුද්ධස්රක ධර්මපීඨය, විද්‍යාපීඨය, සාරිපුත්‍ර විද්‍යාපීඨය යන්න පුළුවන්. නමුත් පොඩි හාමුදුරනේ ඒ වගේ ගිහිල්ලා බොහෝම විෂම චර්යාවලින් හැසිරෙන්නේ ඉතාම අශෝභන ක්‍රියා කරන්නේ මෙන්න මේ අවම ලකුණු වලින් අවම පාසුකම් වලින් මේ අධ්‍යාපන ආයතනට පිවිසෙච්ච භික්ෂුන් වහන්සේලා. ඔබ වහන්සේලා ඒ මට්ටමට වැටෙන්න එපා. බෞද්ධ කාලේ විශ්වවිද්‍යාලෙට අනුරාධ බුද්ධස්රාක විශ්වවිද්‍යාලයට සාරිපුත්‍ර විද්‍යාපීඨයට යන්න හොඳම ලකුණු වරන් යන්න. හොඳම ලකුණු වරන් යන්න. ඒ සඳහා හොඳටම උසස් විභාගෙල යන්න. ගිහිල්ලා ඒ පාඨමාලා ඉහළින්ම කරන්න විතරක් නෙවෙයි ඒ තැන්වලදී ඉහළම සේ තමන්ගේ විනයවත් බව රැකගන්න අනිත් අයත් වැරදි මගේ යන්නේ නැ ඉන්නවා නම් ඇකි තාක් දුරට එය සමගට ගන්න හොඳින්ම කියලා යන්තම් පෙරලා මේ මට්ටමට එද්දී බොහෝ දෙනෙක් මානසික විකෘති මට්ටමෙන් ඉන්නා ඉන්නවා උපදේශණයේ ලැබිය යුතු බොහෝ දෙනෙක් මේ මට්ටමට එන්නට ඉන්නවා අපි හිතන ඔබ වහන්සේලා කවුරුවත් එහෙම නැහැ කියලා ඔබ වහන්සේලා හොඳ ගුරුවරු ඉන්න හොඳ අම්මලා තාත්තලා ඉන්න හොඳ පොඩි හාමුදුරන්ලා ඒ නිසා ඔබ වහන්සේලා හොඳ මානසික නිරෝගී භාවයකින් හොඳ පෞරුෂයක් සහිතව මේ උසස් අධ්‍යාපන ආයතනට ගිහිල්ලා ඒ තැන්වල ගෞරවයත් ආරක්ෂා කරලා තමන්ගේ ගෞරවයත් රැකගෙන තමන් ගන්න සාධකයටත් උත්පරීම වටිනාකමක් ලබා දෙන්න. එතකොට අප සඳහන් කළේ මෙන්න මෙතෙන්දී උසස් පෙළ විභාගයේ හොඳින් සමත් වුණොත් ඔබ වහන්සේලාට ප්‍රධාන විශ්වවිද්‍යාලවලට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර නැත්නම් කැලණිය රුහුණ රජරට ඌවවෙල්ලස්ස යාපන විශ්වවිද්‍යාලයට වුණත් තමා කියන්නේ හැකියාව තියෙනවා. මේ තැන්වල පොඩි හඳුරන්නේ වාහ විශේෂ ධාරා භික්ෂුවකට අධ්‍යයනය කරන්න පුළුවන් තමන්ගේ පැවිදිකමත් රැකගෙනම සිංහල පාලි සංස්කෘත මේ විෂය කරන්න පුළුවන් වාක් විද්‍යාව බෞද්ධ අධ්‍යයනයේ බෞද්ධ දර්ශනයේ බෞද්ධ සංස්කෘතිය වාක් විද්‍යාව මනෝවිද්‍යාව දර්ශනය වගේ විෂයන් විතරක් නෙවෙයි ඉතිහාසය දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාව ආර්ථික විද්‍යාව විෂයන් උත් අපිට කරන්න පුළුවන් හැබැයි සමන් කරනකොට තමන් තේරුම් ගන්නට ඕන තමන් ඒක කිරීමෙන් තමන්ට ඇත්තටම මේ ශාසනයට තමන්ට උපකාරයක් කරන්න පුළුවන් දෙ කියලා. අනිත් කාරණය තමයි අපට නූතන භාෂා අධ්‍යයනය කරන්න පුළුවන්. ජර්මන්, ෆ්‍රෙන්ච්, රෂියන්, මැන්ඩරින්, ජපනීස් මේ වගේ භාෂා අපට විශ්වවිද්‍යාලවල තමන්ගේ ප්‍රථම උපාධිය සඳහා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ භාෂාවට විශේෂ අවස්ථා තියෙනවා. අප දන්න හිතවත් පොඩි හාමුදුරු කෙනෙක් ජර්මන් භාෂාව හොඳටම අධ්‍යයනය කරා ප්‍රථම උපාධියට ජර්මන් විශේෂවේදී උපාධියක් කරලා උන්වහන්සේ ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් බවට පත් වුණා. අදටත් විශ්වවිද්‍යාලවල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල විශේෂයෙන් කැලණියේ රෂ්‍යන් භාෂාවට චීන භාෂාවට ජර්මන් භාෂාවට මේ බොහෝ භාෂාවට කථිකාචාර්ය විදියට හාමුදුරුවරු වැඩ කරනවා. ප්‍රථම භාගයේ හොඳට සමත් වෙනවා. ඒ තරක් නෙවෙයි පුස්තකාල විද්‍යාවෙන් විශේෂනොත් විශ්වවිද්‍යාලයේදී අධ්‍යයනය කරලා ප්‍රථම භාගයෙන් සමත් වෙලා කථිකාචාර්ය වශයෙන් ඉන හාමුදුරුවෝ ඉන්නවා. ඒ අතර ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක උනත් ඔබ වහන්සේලාට ප්‍රථම භාගය සඳහා අධ්‍යයනය කරන්න පුළුවන්. එනිසා සාමාන්‍ය ගාවල ලාවට කැම්පස් යන හිතන්න එපා. යනවා නම් ගෞරවාන්විත විදියට රෙස්පෙක්ට් පිට යන්න. ඒ සඳහා මහන්සි වෙලා උසස් පෙළ විභාගයට බර දාලා කරන්න පොඩි හඳුරන. තමන්ට අධ්‍යාපනයෙන් දුර ගමනක් යන්න පුළුවන්. එතකොට අප මේ සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ අපට අධ්‍යාපනය යන්න පුළුවන් පැති ඒ අතර ඇතැම් විට අර මුල්ම විශ්වවිද්‍යාලයට අපට යන්න බැරි වුණත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය කියන මේ විශ්වවිද්‍යාලයට අපට සාමාන්‍ය ලකුණු මට්ටමල යන්න පුළුවන්. ඒ අතර විශේෂ අවස්ථාවක් අපට තියෙනවා ලංකාවේ විද්‍යාපීඨ නැත්නම් ගුරු විද්‍යාල 18ක් තියෙනවා. විද්‍යාර්ථ 18න් එක විද්‍යාපීඨයක් නිට්ටඹුව සාරිපුත්‍ර විද්‍යාපීඨය භික්ෂුන් වහන්සේලා සඳහා වෙන් කළ තියෙනවා. පාසල් වලට බුද්ධ ධර්මයේ සහ සිංහල උගන්වන ගුරුරු පුහුණු කිරීමේ ප්‍රධාන භික්ෂු ආයතන විදියට නිට්ටඹුව සාරිපුත්‍ර විද්‍යාපීඨය ක්‍රියාත්මක වෙනවා. වසරකට ශිෂ්‍යයන් 50ක් 60ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒකට. නමුත් හැම අවුරුද්දකටම ප්‍රාමාණික මට්ටමේ සුදුසුකම් සපුරන භික්ෂුන් වහන්සේලා හොයාගන්න බැරි කමින් අඩු ප්‍රමාණයක් තමයි බඳවාගන්නේ. ඒ ප්‍රමාණයට ගිහි අය බඳවාගන්න බෑ. ආම්බුරු විතරමයි බඳවාගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙතනින් ඔබ වහන්සේලට ඉදිරියට යන්න පුළුවන්. යගේ අවස්ථා ගානක් තියෙනවා. ඒ අතර විද්‍යාපීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාත් කළා. ඒ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාත් කරලා බාහිර උපාධියකුත් කරලා ඒ දෙකම එකතු කරගෙන පස්සේ කාලේ අධ්‍යාපන ඩිප්ලෝමාත් කරලා අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඔබ වහන්සේලට ඉදිරියට යන්න පුළුවන්. ඒ අතර මේ හැම පැත්තෙම ඉදිරියට ගිහිල්ලා අවශ්‍ය නම් විශ්වවිද්‍යාල කතිකාචාර්යෙක් වෙන්න පුළුවන්. නැත්නම් පිරිවන් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. පාසල් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ඉදිරියට ගිහිල්ලා ගුරු විද්‍යාලයක ගුරුවරයෙක් වෙන්න පුළුවන්. කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. සිංහල ශබ්දකෝෂයේ විශ්වකෝෂයේ වගේ තැන්වල කතෘ මණ්ඩලවලට යන්න පුළුවන්. මේ වගේ අවස්ථා ගන්න අපිට තියෙනවා. අධ්‍යාපනයේ ඉදිරියට යන්න. ඒ නිසා ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ කෙනෙක් බොහොම වාසනාවන්තයි පොඩි හාඳුරණයක් අපට යන්න අවස්ථා ගානක් තියෙනවා. අපේ කොහෙදිවත් අධ්‍යාපනයෙන් හැලෙන්නේ නැහැ. අපි හරියට ගඟට දාපු ලී කොටයක් මොහොතට යනකන් යනවා වගේ අපි සිවුරු දාගත්ත දවස ඉඳලාම පොඩි හාඳුරණේ අපි සාමාන්‍ය මට්ටමින් ගියා විශ්වවිද්‍යාල යනකම් අපට යන්න පුළුවන්. හැබැයි අකණ්ඩව මේ ගමන යන්නට ඕන. අපි මගදී අතරින් එපා. අමාරුණත් නැවත නැවත ලියලා ලියලා හරි විභාගලේ ඉදිරියට යන බලන්න. ඒ තමයි ලොකු උපකාරයක් වෙනවා. අනිත් ඒ තමයි මෙන්න මේ භාෂා ඥානය කියන කාරණය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉදදී අපි සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගන්නට අමතරව පුළුවන් නම් දෙමළ භාෂාව ඉගෙන ගන්න. ඒ අතර විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවට වැඩි බරක් දාන්න. ඒ අතර තවත් විශේෂ කාරණයක් තියෙනවා. මේ හැම එකටම කියන්නේ verbal languages කියලා. වාචික භාෂා. මේ තමතරව තියෙන ලෝකේ තවත් භාෂාවක්. ඒ මොකද්ද? ඒ තමයි sign language එක සංඥා භාෂාව. ලෝකේ ප්‍රධාන සංඥා භාෂා කීපයක් තියෙනවා. දැන් ලංකාවේ නම් ශ්‍රී ලංකා සංඥා භාෂාව. ෆ්‍රාන්සේ නම් French sign language එක. ජපානයේ නම් Japanese sign language එක. ඇමරිකාවේ තියෙන විශේෂතම සංඥා භාෂාව ASL American Sign Language කියලා කියනවා. පොඩි හඳුරන්නේ කොහොම හරි කවදා හරි මෙන්න මේ සංඥා භාෂාව පොත් මේ අතින් කතා කරන්න බැරි අයට බිහිරි අයද ඇඟිලි වලින් හස්ස සංඥා වලින් භාෂාව හසුරවන භාෂාවක් තියෙනවා. අන්නේ භාෂාවක ඉගෙන ගන්න ඕනේ කියන හැඟීමක් ඔබ වහන්සේලාගේ පුංචි සිත්වල කොතන හෝ තැනක සැනිටුවන් කරගන්න. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල වෙනම විශ්වවිද්‍යාල තියෙනවා. තනිකරම බිහිරයට තියෙන විශ්වවිද්‍යාල. අනිත් හැම උසස් අධ්‍යාපන ආයතනයකම සයින් ලැන්ග්වේජ් එකක් ක්ලාස් එකක් ඉදිරියට ගන්න පුළුවන්. ඇමරිකාවේ වොෂින්ටන් DC වල වෙනම විශ්වවිද්‍යාලයක් තියෙනවා. බිහිරි අය සඳහාම වෙන් වෙච්ච විශ්වවිද්‍යාලයක්. ඒ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධි ඉඳන් සියලුම උපාධි සංඥා භාෂාවෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි භික්ෂුන් වහන්සේලා හැටියට අපි කවදා හරි සංඥා භාෂාවෙනුත් බණ කියන්න ඕන කියන හැඟීම ඔබ වහන්සේලගේ කුංචි හිත්වල පොතනම හෝ තැනක තැම්පත් කරගන්න ඕන. ලංකාවේ ඉන්න මේ හාඳුරු කෙනෙක් බදුල්ලිය ධම්මිස්සර කියලා හාඳුරු කෙනෙක් සිංහල සයින් ලැන්ග්වේජ් එකෙන් බණ කියන හාඳුරු කෙනෙක් කතා කරන්නේ අතින් ඇඟිලි වලින් මොහොන හැක් මොහොනෙන් බණ කියන. නිවන ගැන සංඥා වාසයෙන් පොඩි හඳුනන බණ කියනවා. විශේෂයෙන් අද ලෝකම ප්‍රකට වෙලා තියෙන්නේ ASL කියලා American Sign Language එක. මේක විමහර කරන බොහෝ දෙනෙක් අද ලෝකේන බිහිරි අය මෙන්න මේ අයට ලෝකේ ධර්මය අරන් යන්න තියෙන ප්‍රධානම මාධ්‍ය තමයි මෙන්න මේ American සංඥා භාෂාව American Sign Language එක. ඒ වගේ අද ලෝකේ ජාත්‍යන්තර භාෂා කිහිපකින් හාඳුනලා බණ කියනවා. ඉංග්‍රීසි වලින් විතරක් නෙවෙයි. ජර්මන් වලින් බණ කියන ශ්‍රී ලාංකික හාඳුරු ඉන්නවා. රුසියානු වලින්, ෆ්‍රෙන්ච් වලින් බණ කියන හාමුදුරු ඉන්නවා, ජපනිස් වලින් බණ කියන හාමුදුරු ඉන්නවා. ඒ අතර විශේෂයෙන්ම අද ලෝකයේ ධර්ම ප්‍රචාරය කරන්න තියෙන වැදගත්ම භාෂා ටිකක් තියෙනවා. බොහොම අඩු ප්‍රමාණයක් බණ කියන භාෂා. ඒ තමයි එකක් ස්පාඤ්ඤ භාෂාව, ස්පැනිස්. ඊළඟට මැන්ඩරින්. ඊළඟට වියට්නාමීස් කියන භාෂා. මොනවද භාෂා? මැන්ඩරින්, ස්පැනිස් සහ වියට්නාමීස්. මෙන්න මේ තුන ගැන පොඩි හාඳුරණේ ඔබේ හිතල පොතනක හෝ තැනක තැම්පත් කළ තියාගන්න. මට පුළුවන්කම ලැබුණොත් මන්න මෙන්න මේ භාෂාවක් ඉගෙන ගන්නවා කියලා. විශේෂයෙන්ම අද ලෝකයේ භාෂා පෙළගස්සද්දී මව්බසක් විදිහට වැඩිපුරම ජනතාවක් කතා කරන පළවෙනි භාෂාව තමයි චීනයේ තියෙන මැන්ඩරින් කියන එක. මුල් බස විදිහට වැඩිපුරම ප්‍රමාණයක් ව්‍යවහාර කරන දෙවෙනි භාෂාව තමයි මොකද්ද? ස්පැනිස්, ස්පාඤ්ඤ භාෂාව. ඊළඟට එන්නේ මොකද්ද? ඉංග්‍රීසි තුන්වෙනිට එන්නේ. අපේ තන ඉංග්‍රීසි පළවෙනි ස්ථානේ කියලා නේද? නමුත් මව්බස විදියට ඉංග්‍රීසි භාෂාව දන්න පිරිස වැඩි, ඒක හරි. නමුත් මව්බස විදියට වැඩිපුරම විවහාර කරන පිරිස තමයි මැන්ඩරින් දෙක, ස්පැනිස්. විශේෂයෙන් පොඩි හාඳුරණෙම ස්පාඤ්ඤ භාෂාව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඒ වගේම මධ්‍ය ඇමරිකාවෙත්, දකුණු ඇමරිකාවෙත් රටවල් 20 ගානක මව් භාෂාව තමයි ස්පාඤ්ඤ භාෂාව. ස්පාඤ්ඤ ජාතිකයන් දකුණු ඇමරිකාව සහ මධ්‍ය ඇමරිකාවේ රටවල් යටත් කරගෙන ඉන්නේ කාලවල බොහොම විශේෂ දීමුදායද. මධ්‍ය ඇමරිකාවේ රටවල් ගාන හොන්ඩුරස්, ගෝතමාලා, එල් සැල්වඩෝර්, කියුබා මේවාගේ රටවල්. දකුණු ඇමරිකාවේ ආජන්ටිනාව, කොලොම්බියා මේවාගේ රටවල් ගණනාවක් ස්පාඤ්ඤ භාෂාව විවහාර කරනවා. ඒ නිසා අප මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ස්පාඤ්ඤ භාෂා කතා කරන මිනිස්සු හරිය හොඳ පිරිසක්. හරිය මිත්‍රශීලී, සිංහල ජනතාවට බොහොම සමීප හුරුවක් තියෙන පිරිසක් ආකාගෝලී. එයට මේ දහම දෙන්න හරි ලේසි. ඇමරිකාවේ පැවිදි වෙච්ච සමහර ඇමරිකන් ජාතික හාමුදුරුවරු ස්පාඤ්ඤ භාෂාවක් දන්න අය. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හොලිවුඩ් නගරයේ ඉන්න හාමුදුරු කෙනෙක් සනාද විහාරි කියලා. හරි හොඳයි, හාමුදුරු ඇමරිකන් ජාතික හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ගේ ආත්ම ස්පාඤ්ඤ ජාතික කෙනෙක්, මෙක්සිකන් කෙනෙක්. යා මෙක්සිකෝට ගිහිල්ලා ස්පාඤ්ඤෙන් බණ කියනවා. ඇමරිකාවේ ඒ හාමුදුරුවත් තමයි හුඟක්ම බණ කියන්නේ. අපත් වාර ගානකින් හඳුරු දෙක මෙක්සිකෝට ගිහිල්ලා බණ කිව්වා. අපි ඉංග්‍රීසි වලින් කරන ඒ හාමුදුරුවෝ ස්පැනිස් වලට ට්‍රාන්ස්ලේට් කරනවා. ඉතින් මේ වගේ අවස්ථාද ලෝකයට තියෙනවා. ඉතින් ඔබ හන්සේලා මේ බොහෝ අංශ වලින් ඉදිරියට යන්නට ඕනේ. හැම දිනාටම හැම අංශ වලින් ඉදිරියට යන්න බැරි වුණාට පොඩි හඳුරුනේ හැම කෙනාටම කිසියම් අංශයකින් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා තමයි මේ හැම කාරණයක්ම ඔබට අප මේ සඳහන් කළේ. තවත් අධ්‍යාපන ගැන කියන කරුණු රැසක් තිබුණත් මෙතනින් අපි මූලික හැඳින්වීම අවසන් කරනවා. අධ්‍යාපනයෙන් එක අතකින් ධර්ම විනය පැත්තේ යන එකත්, අනිත් පැත්තෙන් පාරිසම්පෝස් පැත්තේ යන එකත්, අනිත් පැත්තෙන් බටහිර භාෂාත් එක්ක යන දැනුමත්, ශාස්ත්‍රීය අධ්‍යාපනයත්, සංඥා භාෂා පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා අපිට කරන්න මුළු සේවයක් තමයි මේ අප සඳහන් කරන්නේ. ඉතින් මේ පොඩි හඳුරන්න මෙතෙක් කියපු කරුණ විශේෂයෙන් අධ්‍යාපනික ප්‍රශ්න වලදී ඔබ අහන්නට ගැටලු වෙන්නේ කරුණ අහන්න. එහෙම ගැටලු තියෙනම් අහන්න පුළුවන්. අධ්‍යාපනික ගැටලු විභාග සම්බන්ධයෙන් ඒ වගේම අප මෙතනදී සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. මේ අප අධ්‍යාපනය යද්දී පොඩි හාමුදුරනේ විශේෂයෙන්ම අපත් දෙක එකට අනිත් සහෝදර හාමුදුරන්ට පුළුවන් තරම් උදව් කරන්න. ඒක ලොකු පිනක්. ඒක තමයි අධ්‍යාපන ගමන මගට ලොකු ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන් තමන්ට වඩා වයසින් අඩු අයට තමගේ පන්සලේ ඉන්නවනම් පිරිවෙන ඉන්නවනම් අඩුපාඩුකම් බලලා වැඩිහිටි පන්සලේ ඉන්න හාමුදුරුවෝ විදියට ඔබ පුළුවන් තරම් මේ පොඩි හාමුදුරන්ට උදව් කරන්න. දැන් ගෙවල් වල දිනකොට අයියලා අක්කලා නංගිලා මලට උදව් කරනවානේ. අඩුපාඩු තියෙනවා නම් ගෙදරදී ඊට පන්ති දාලා කියලා දෙනවා අයියලා අක්කලා. අන්න ඒ වගේ අපත් අපිත් දෙක එකට ඉන්න පොඩි හාමුදුරන්ට අඩුපාඩුකම් ඇති සමට නිදි මත වෙනවලා තියෙනවා. ඊයට අවදි කරවලා පොතපත දීලා නිතර නිතර වරද්දනේ තියෙනවා නම් කියලා දීලා වරණගිලි අඩුපාඩුකම් තියෙනවා නම් වරණගිල්ල පාඩම් කරවල පන්සලේදී කිරෝනේ නැන කලින් අහලා බලන් හිට දවසේ මොකන්ද වරණ කියලා පාඩම් කරන්න තියෙන කියලා ඊටවලේ මන්දිරේ පොඩි හාඳුරු ඉන්නවා නම් බලලා ඒ ටික කරලා දෙන පොඩි හාඳුරුනේ. මේක ලොකෝ පිංකමක්. ඒක ඉතාම ආදරෙම කරන්න තමන්ගේ මල්ලි කෙනෙකුට සැලකන වගේම කියලා හිතලා පන්සලේදී අනිත් පොඩි හාඳුරු ටික බලා ගන්න. ඒක ලොකෝ පිංකම්. ඒ වගේම අනිත් සමකාලීන අනිත් තමගේ සහෝදර හාමුදුරුවන්ට මේ විදිහේ මානසික ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ගෙවලන ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ තැන්වලදී යට පිළිහිට වෙන්න. මිල මුදලින් පුළුවන් නම් දවුවක් දෙන්න. වෙනත් දෙයකින් ප්‍රශ්නයකට මැදිහත් වෙන්න පුළුවන් නම් ධර්මිකව ඒවට උදව් කරන්න. ඒ වගේම වැරදි දේවල්ට කිසිවිටකත් පොඩි හාමුදුරුවනි අනුබල දෙන්න එපා, උදව් කරන්න එපා. සිවුරු ඉඳගෙන අපි වැරදි වැඩ කරන්න හොඳ නැහැ. ඒක ගැලපෙන්නේ අපි හැකිතාක් දුරට නිවැරදිව මේ ගමන් මඟ ගිය ධර්මයට ඒක අපේ ජීවිත ලොකු ආශිර්වාදයක් වෙනවා. තමන් වැරදෙන්නට නැඹුරු වෙන්නත් එපා. අනිත් අය කරන දේවල්ට කිසිම විටකත් අනුබලයක් දෙන්න එපා. ඒක අපි ඉතාම මනමින් තේරුම් ගන්නට ඕන. ඒ වගේම ප්‍රධාන දේ තමන්ගේ පන්සල පිරිවන කියන ස්ථාන ඉතාම ලස්සනට පිරී සිදුවට තියාගන්න පොඩි හඳුරන. ලස්සනට තියාගන්න මල්වා වල ලෑන්ඩ්ස්කේපින් කරලා අතුගාලා අපිරිසිදු වෙච්ච තැන් තියෙනවා නම් හොදලා ඩස්ට්බින් හොදලා ඉතාම ලස්සනට පිරිසිදුට ඒව තියන්න. ඒක තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ කිසියම් දෙයක් අනිත් කෙනෙක්ගේ බලකිරීම මතවත් අසතුටෙන්වත් කරන්න එපා. තමන්ම හිතල කරන්න. සතුටෙන්ම කරන්න. එතකොට තමයි ඒකේ ආනිසංසය වැඩි. මොකද අපට මේ සිවුර ලැබෙනවත් එක්කම අපේ පන්සලේ පාසුකම් ටික, අපේ සිව්පස්ය, අපේ දායකයන් ඇතුළු බොහෝ දෙයක් අපට ඉබේම වරප්‍රසාද විදිහටම ලැබෙනවා. බස් එකට ගියන් සීට් එක ලැබෙනවා. කාර්යාලයකට ගියන් ඉස්සරහට යන්න පුළුවන්. මේ වහක් දේවල් ලැබිලා තියෙන්නේ අපට මේ ලැබිච්ච සිවුර නිසා. අන්න ඒකට අපි නිතරම කෘතඥ වෙන්නට ඕන. අප ඉන්න පන්සලේ ඉඳන් හැමදේම පිළිවෙලට පිරිසිදුවට ආදරයෙන් අපි ඒව තියාගන්නට ඕන. හොඳයි. අපේ එහෙනම් අපිට තියෙන ඊළඟ පියවරට අපි යනවා. ඒකට ලොකු වෙලාවක් අපි ගත කරන්නේ. මේකත් අපට විශ්ව ජීවිතේට වැදගත් කාරණයකට තමයි අප ඊළඟ පියවරට යන්නේ. ඒකදී අපි සාකච්ඡා කරන දේ තමයි අතරණියන්ගේ විදියට අප සිත කරන මේ සියලු දැනුම් සම්භාරයන් උපාගෙන අප දේශීය සහ විදේශීය වශයෙන් සිදු කරනු ලබන ධර්ම මෙහෙවර ගැන සඳහන් මේක. පොඩි හාමුදුරනේ අපි පන්සිල් දීමේ ඉඳන් අපි පන්සිල් දෙන එක ධර්ම ප්‍රචාරය එක්තරා කොටසක්. අපි බුද්ධ පූජාව තියෙන එකත් එහෙම. කෙනෙක් පන්සලට ආවම පන්සිල් දෙන එකත් ඒකත් අපේ කරන සේය. උපාසක අම්ම කෙනෙක් දානයක් ආවම බුද්ධ පූජා මාර්ගෙන් දෙක හොඳට පිළිවෙලට සෝදානම් කරලා තියලා එයාට දාන බෙදන්න කියලා බුද්ධ පූජාව. බුද්ධ පූජා තියෙන වාක්‍ය ටික කියන එකත් ධර්ම බෝධ ප්‍රචාරයේම කොටසක් තමයි. දානසාලේ එන්න කලින් පොඩි හඳුනුනේ දානසාලා විශේෂයෙන් උගේට හොඳට පිරිසිදු කළා. බුද්ධ පූජා මාර්ගෙන් දෙක ලස්සනට දානසාලෙන් විසුද්ධි දෙලපිය. පුළුවන් නම් දැන් ඉදිරියට කලින්ම තියලා මේ පාදනේ ගමකලා ලස්සනට කියන්නේ හැඳ දෙයක් වෙනවා පාදනේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම කරන්නේ. උදේ පාන්දරේ මේක වර ගන්න. උදේ පාන්දරේ ඉන්නේ ඇත්තට මේක කලින් දවස්වල ඈම දානශාලා පොඩි හාමුදුරනේ හොඳට පිළිසිදුවට පිළිවෙලට හදලා තියන්න පුළුවන් නම් මොත්තල තියන්න. දානශාලාව හැමදාම පුළුවන් නම් මොත් කරන්න. ඒක නම් වටිනවා ඒක. එතන පිළිසිදුවට පියානෝ ස්ථාන. පාසලේ ශීතකරණයක් තියනවා නම් අපිට ඉන්නලා කියලා නිතරම පිළිසිදුවට තියන්න. දානශාලා මේක දෙක නිතරම පිළිසිදුවට ගන්නට තියයි. මොකද පොඩි හාමුදුරනේ මිනිස්සු හරියට අමාරුවෙන් දාන්නට ගේන්නේ. වා මහන්සියල හම්බ කරලා කඩේ ගිහිල්ලා හොඳම දේවල් අරගෙන වෙලාවට කලින් දානවල ගන්න කියලා ඉඳලා හරිය මහන්සියෙන් අපිට මේ දානට කියේ. මේ කියන්නේ අපේ අම්මන තාත්තනක් නෙමෙයි. අපේ ඥාතියෙකුත් නෙමෙයි. ඊයන්ට දෙලී තාම ආදරයෙන් අපි ගැන ලොකු විශ්වාසිතී මේ දානට කියේ. අනේ ඒක කියනකොට පියාදු විතරක් කරන විදියට ඒ මුද පූජා පිළිවෙල ඉස්සරන්න ඕන නම් ඒක හොඳ දෙයක්. මේ සම්පන්නකොට පියාගේ ආශිර්වාදයෙන් ලැබෙනවක නේද? මේ විදියට කිව්ව පොඩි ආන්දරණිය අපි තින් වාක්‍ය කියනවා නම් ඒක හදාගන්න ඊට පස්සේ දානි සාංගික පිළිම භුක්තාන මොදනාව පුණ්‍යාන මොදලාවෙන් නම් බෝධි පූජා දෙවීම ඔස්සේ ධර්ම දේශනා කිරීම දක්වා ටිකෙන් ටික අපේ කුසල කාට දක තියෙන කරගන්නට ඕනේ. එතෙන්දී අපට වඩා ඉහළ පන්තිවල ඉන්න අපට වඩා වයසින් වැඩි හොඳට බුද්ධ පූජා තියෙන පන්සිල් ගැන පින් වාක්‍ය කියන බුක්කාන් මොදලාව කරන අයගේ දේශනා හොඳට අහන්න. අපි ඉංග්‍රීසි වැඩිපුරම පණ ඉගෙන ගන්න කොහොමද? අනිත් ගමන අහන්න. සිංහලෙන් හොඳට ඒක කරන්න. සිංහලෙන් කරන අතරේ පුළුවන් ටිකෙන් ටික අපිට ඉංග්‍රීසි වලින් කරන්න බලන්න උත්සාහ කරන්න. මොකද මහන් සියරාගේ පන්සලට කවදාදී විදේශ කෙනෙක් වුණත් හදිසි යන්න පුළුවන්. ඒකට මේ පොඩි හාන්සමයා දැවිසේසෙන්ම වර්තමානයේ වීවුත් ජාත්‍යන්තර පාසැල් වැඩි දිලුවෙන් තිෙන කාලය ලංකාාව ඉංග්‍රීසි ගැන ගන්නේ පිටට යන විතරක්න්නේ පොඩි හඳු. අද ශ්‍රී ලංකාව තුළදීම දැන්ගේට පණනක පණනක් අය ඉගෙන ගන්න ඉංග්‍රීසි මානතික අපට ඒ අන්තර්ජාතික පාසැල්වලට යන්න වෙනවා, පන්සිල් වෙන යන්න වෙනවා, බුද්ධ පූජා කියන්නේ යන්න වෙනවා, බණ කියන්නේ යන්න වෙනවා. ඒ අන්තර්ජාතික සමහර පාසල් වල සෙනසුරාදට දහම් පාසල් තියෙනවා. මෙන්න මේවට අපේ පොඩි හාමුදුරුවෝ ටිකෙන් ටික සූදානම් වෙන්න ඕන. නමස්කාරේ ඉඳන් පන්සිල් දීම දක්වා බුද්ධ පූජාව ඔස්සේ දානය සංගීත කිරීමත් අඩුම ගානේ විනාඩි 5ක් හරි බණ කියව දක්වා තමන් සීස් එක හදා ගන්නට ඕන. ඒ සමහරුනේ හරිම සරලයි. ඉගෙන ගන්න තොරත් අපිට කරන්න පුළුවන් නේ. නමස්කාර පාඨ ඉඳන් ඉංග්‍රීසි වලින් පාඩම් කරගන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේක ඉතාම සරල වාක්‍යයක්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. කියලා ඒක තුනක් කියලා ඊට පස්සේ ඉංග්‍රීසි මුදේ. I go to Buddha for refuge. I go to Dhamma for refuge. I go to Sangha for refuge. මම බුදුදහම් සම්සරණ ගියා. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. For the second time, I go to the Buddha for refuge. For the second time, I go to the Dhamma for a field. For the second time, I go to the Sangha for a field. මේ වගේ දේවල් යන තාඩක් තියෙනවා. දැන් තුන්වෙනි තාඩක සතියක් බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා. For the third time, I go to the Buddha for refuge. For the third time, I go to the Dhamma for refuge. For the third time, I go to the Sangha for refuge. Kela, many me did janapadu. Next, we are going to observe five pieces. Panati Panna Viravani Sikhavadan Samadhyami. I undertake the training for resting from daily life. Adinna Dana Viravani Sikhavadan Samadhyami. I undertake the training for resting from its seed. Kāmi smitāyatārā vēravani sikhāpada samādhyāmi. I undertake the training for refraining from sexual misconduct. Musāvādā vēravani sikhāpada samādhyāmi. I undertake the training for refraining from false speech. Surāmere majjhumādhāna vēravani sikhāpada samādhyāmi. I undertake the training for refraining from intoxicating drinks and drugs. Posting eight lessons. Many money, pardon, then what do you want to get here? English, any passes in a minute? You don't have to put the Buddha away, what is the answer? Now we are going to offer the Buddha Puja for the Supreme Buddha. Contemplate one's noble qualities. The Buddha is the person who cultivated his mind to the maximum level with great compassion and wisdom. Now you are prepared food, flowers, incense. Candles and everything. Now, together, we are going to offer these items to the Buddha. Please repeat after me. Obama, you would have said, yeah, Natha, let's stand together. I think I'll take a look at it. That's what I think. Here, my Siddhan is on the internet here. Dear friends in the Dhamma, Venerable Sirs, now you are ready to offer the Dhamma to the Mahasangha. When we offer something to the Mahasangha, we think of the qualities of the Mahasangha, the Buddha's noble disciples. Concerning their noble qualities, now we are going to offer this dana to the Mahasangha. Please repeat after me. Then, Maki, what was your meditation here? Aradhani Sangha, even Maki here? Imam Bekham, the Sangha, the day material. It was a good dana, but a good dana, the day. මියාගේ ඉගෙනගත්තු පොරොත්තු වෙන ඕනේ තරම නෑ නේද? මියාගේ ඉගෙනාම සරල දේ ඉඳන් අපට ඉගෙනගෙ අප රටතුල ඉඳගෙන පොඩි ආන්දරණේ මේ ගමන ඉගෙනගෙන අපි ඉදිරියට යන්න ඕන මේව ඉතරම අමාරු දේවල් නෙවෙයි. ඊළඟට මේ රටතුල අප විශේෂයෙන් ජනමාධ්‍ය තුල අපට විසන් මාත්‍රේ හැටියට සුවිශේෂී සුවිස්ථාන අවස්ථා රාජ්‍යයන් දිනගන්න ඔබහන්සේලා ස්ථාන තනාගට යන්නට ඕන. ගිහල තමන්ගේ ගරුත්වය රැකගෙන, ධර්ම ගරුත්වය රැකගෙන, ඔබ ඉතාම ලස්සනක් මඩින් ඔබ මාධ්‍ය තුළ වැඩමෙන්නට ඕන. මේ දහම් පණිවිඩය ඔබ රැගෙන යන්නට ඕන. හැබැයි මේ කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතාම සද්භාවයෙන් මේ සද්ධර්මය ලෝකයට ගෙන යන මාර්ගයන ඒ පිළිතුරු හැඟීමෙන්ම තමයි අප මේ දහම් පණිවිඩය ලැබෙන ලෝකෙට යන්නට ඕන. මාර්ගයට යන්නට ඕන. ඒ වගේම අපට කියන එක අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ ඉඳලා අපි ඉදිරියට බලා යන්නට ඕන මේ විහාරස් ගන්න ඕන අපි කවදා හරි. ඔබ වහන්සේට කවදා හරි ඥාත්‍යන්තරට ගිහිල්ලා වෙනත් ඥාත්‍යන්තර භාෂාවකින් මේ ධර්මයේ ලෝකෙට දෙන්නට ඕන. ඒ සඳහන් තියෙන එක සුදුසුම් වෙන්න මේ නිර්මල ධර්ම ලෝකයේ යද්දී අද ධර්ම විතරක් නෙවෙයි පොඩි හාඳුරනේ විශේෂයෙන්ම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ භාවනාවක් මෙහෙවි. භාවනා පන්ති බලාපොරොත්තු වෙන්නේ නැහැ. බණ කියලා විතරක් හරියට. උන් භාවනා පන්තියේ පළවෙනි පියවර තමයි එක ඉරියව්වට බොහෝ වේලාවක් තමන් භාවනා කරලා තමන්ට මේ පුරුව තියෙනට ඕන. හේතු වෙන නම් බෑ පොඩි හාමුදුරනේ දැන් මේ ඉන්න වගේ කොහොම හරි හේතු නොවි ඉන්නට බලන්න. නේද? මෙයාගේ ලක්ෂණ තියෙනට ඕන. හේතු වෙන්න එපා. ආ හේතු නොවි ඉන්නකොට හරි ලක්ෂණ නැහැ. හේතු නම් නිකන් වයසක කෙනෙක් බලන හරි කැතයි පොඩි හාමුදුරනේ. ඒ නිසා හොඳට පොට් එක තමන් ආසනේ හොඳට හදාගන්න කෙලින් ඉඳගෙන මෙන්න මේක තමයි භාවනාවේ පළවෙනි සිය හොඳ ආසනය හදාගන්න ඕන තමයි. එක ඉරියව්වක අඩුම වශයෙන් විනාඩි 15ක් තියෙන පුළුවන් විදිහට තමන්ගේ ඉරියව්ව හදාගන්න විනාඩි 15 ඉඳන් තැය කොහොම ගිහිල්ලා විශේෂ පරිහානුරණේ තැය දෙකක් එක ඉරියව්වක ඉන්න පුළුවන් විදිහට තමන්ගේ භාවනා ආසනය සකස් කරගන්න. මේක පුළුවන් නම් ප්‍රකෘතිය කරන්න. මෙන්න මේ දෙක තමයි අප ඥාන්තරට යන්න ඕන. මොකද පොඩි හාමුදුරනේ අපි සුදු වයට බල කියන්න යනකොට සුදු වය නිකන් ආසනේ නෙවෙයි පද්මාසනේ වාඩි වෙන්නේ. සුදු වය පද්මාසනේ වාඩි වෙනකොට අපට හේතු වෙලෙන ජීවිතින් අපිට නම් ආයි බණක් ආරාධනා කරන්නේ නැහැ පොඩි හඳුන. අඩු වශයෙන් ගැරදිනිය කොටගෙන හරි තමන්ට නිස්සල වෙන පුරාන් කියට තමන්ගේ භාවනා ආසනය සකස් කරගන්න. මේක ධර්ම ප්‍රචාරය තුළ තියෙන කියනක ඕන ප්‍රධානතම සම. ඒ වගේම තමන්ට තියෙන දේශනා කුසලතාවය යම් කියනකොට ඉතාම පැහැදිලි කණින් සරලව විරාම තියනවා. ඕඩියන්ස් එක දිහා බලලා හොඳ ටෙස්ට් එක දිහා බලලා හැම කෙනෙක් වෙතම තමන්ගේ අවධානය යොමු වෙන බව. දැන් මේ වගේ හටක් දැක්වෙන වෙන තැනක අඩුම වශයෙන් විනාඩියකට සැරයක්වත් හැම කෙනෙක්ගේම ඇස තමන්ගේ ඇසට හදද වෙන්න ඕන. එතකොට තමයි මේ ඕඩියන්ස් සිටි අවධානය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම හැම දෙනෙක්ගේම මෛත්‍රියෙන් මේ දහස් කණ විද දෙන්න ඕන. ඒ වගේම පොඩි හාමුදුරනේ මේ රටේදී වගේ ඉන්නේ පිටරට වැඩ ගියාම අපි කියන හැම දෙයක්ම එහෙමයි කියන පිළිගන්නේම අපි කියන දේවල් සමට නෑ එහෙම නෑ කියලා පිරිස මැදදී මත උස්සල නැතිද කියන කරක් කොහොම වෙන්න බැවක කොකටම කැමති නෑ. කොකටම අදිරුද්ද ඇවිල්ලා අන්න ඒ තැන් වලදී අපි මූණ දෙන විදිය ගැන තමන් කල්පියා සූදානම් වෙනවා. ඒකට සකස් වෙන වෙනවා. එහෙම කියන්න කලින් තමන් කියන දේ ගැන විශ්වාසනීයත්වයෙන් නිවැරදිව කියන එක අතකින් අනිත් එක තමයි හැම කෙනෙක් අනන්ත විදිහට චැලෙන්ජ් අපේ තේම දි ඔඩියන්ස් එක ළඟදී අපි කලබල වෙන්න හොඳ නැහැ. විදේශ රටක ගෙනේ පොඩි ආන මේ රටදී උනත් අපිට මේක අපේ බලන් ඉන්නත් බලන්න පුළුවන් නැහැ. කෙනෙක්ගේ ෆෝන් එක රින්ග් කරන්න පුළුවන්. ළමෙක් කෑ ගන්න පුළුවන්. එක්කෙනෙක් එකපාර නැහිටලා යන්න පුළුවන්. මේ හැම තැනදීම ඔබ වහන්සේලා ධර්මාසනේ නම් ඉන්නේ අර ඕඩියන්ස් එකට වඩා ඊයල ගුණාංග ටික ඔබ තුළින් ප්‍රදර්ශනය වෙන්නට ඕන. ෆෝන් එක ෆෝන් එකක් මේක රින්ස් යනවා නම් මේ පැත්ත නම් බලාගෙන හිටියේ ඒ රින්ස් එක ඉවර වෙනකම් මේ පැත්තට ඔළුව හරවනවත් එපා පොඩි හඳුනු. හැලුවොත් තේල් තම. මේ පොඩි හඳුනු දිහා බලාගෙන ඉන්නකොට මේ පැත්තේ ෆෝන් එක රින්ස් යනවා. බලන් ඉඳේ පැත්ත. ඒක ඉවරන කම ඉන්න බලාගෙන මේ පැත්ත බලාගෙන ඊට පස්සේ කතා කරනවා. ඒව Taman විතර සැලකුවා කියලා හඟවන්න එපා. මේ පොඩි දෙයකට අර කලබල වෙනවා කියලා දැනගත්ත ගමන් මොකද වෙන්නේ? අපි ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. එහෙම කරන්න එපා. කිටිකම් පොඩි ළමෙන් අඬන්න පුළුවන්, පොඩි ළමෙන් සෙල්ලම් කරන්න පුළුවන්, දුවන්න පුළුවන්. ඒ වගේ දේවල් එක්ක Taman ධර්මාංශයෙන් නැති කලබල වෙන්න එපා. ඒ ඉවසීම උපරිම මට්ටමේ සමාවෙද්ද පන Taman තියාගන්න ඕන. ඒ වගේම කෙනෙක් දිහා බලනවා නම් බලනලාට ඇස් දිහා විතර නේද බලන්නේ, ශරීරයේ වෙනත් තැන් ගැන අපි බලන්නේ නැහැ. මේ ගැන වාස් සැලකීමක් දැන්. බලන් යන විදිහේදී කෙනෙක්ගේ ශරීරයේ වෙනත් වෙනත් දේවල් නෙමෙයි අපි බලන්නේ. හරියටම ඇස් දෙක මැද මේ හරිය තමයි කෙනෙක් අපි බලන්නේ. එහෙම නැති වුණොත් අපි ගැන ප්‍රසාර වෙන්න දෙවෙන යනවා. මේ සම්බන්ධ අවධානය අපි ගැනීම. එතන ඉඳන් පොඩි හාමුදුරනේ අප මේ ශික්ෂණ ඇති කර ගන්නට ඕන ධර්මදේශකයන් වහන්සේලා විදිය. ඒ වගේම විශේෂයෙන් ජාත්‍යන්තර ගයන්දී භාවනාව ගැන විශේෂයෙන්ම අත ලෝකයේ තියෙන විශේෂයෙන් අපේ තේරවාදී භාවනා ක්‍රම විතරක් නෙවෙයි. ඒ තේරවාදී සම්ප්‍රදාය අතුරුනොත් බුරුමේ කොහොමද වෙනත් රටවල කොහොමද අපි දැනගන්න ඕන. ඒ වගේ මහායානයේ භාවනා ක්‍රම මොනවද කියලා කිසියම් විදිහක අවධානයක් අවබෝධයක් අපිට පේනට ඕන. ඒ වගේම විශේෂයෙන් මෙතනේ බෙල් එක මේ බෙල් එක පාරිශුද්ධ නිදිය ගැන පුහුණුවක් තියෙන්න ඕන. බෙල් එක තමයි භාවනාවේ ප්‍රධාන උපකරණය වෙන්නේ. තමන්ට කියන බෙල් එකක් තියාගන්න මේ බෙල් කඩින් ගන්න පුළුවන්. එහෙම භාවනා ගැන උපීකර කරනවට සමහර තැන්වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි හොඳට ලස්සනට ගහන කුරු වෙනට ඕන. දැන් විශේෂන මහායාන රටවල මේ බෙල් එක පුහුණු කිරීම වෙනම පුහුණුවක් වෙනවා ඒ ආන්දර පුහුණු කරනකොට. නමුත් අපේ තේරවාද රටවල ඒක අඩු විශේෂ ලංකාව අඩුයි. සමහර පාසල්වල මෙඩිටේෂන් බෙල් එකක් ඇත්තවත් නැහැ. එහෙම තියෙනවා කියලා දන්න සමහර. එහෙම තරම් එපා පොඩි මේ වගේ පොඩි බෙල්ස් තියෙනවා පොඩි පොත්තු දෙන්නේ ඒත් එකම තියෙනවා. මේ පොට්ටේ උඩ තිබහම තමයි ඒකේ નિયම හදන්නේ. මේ පොඩි එකක් මම ගෙනියන්න පුළුවන් විදිහට මේ තියෙන්නේ. නමුත් මේක එක එක ප්‍රමාණයෙන් ලොකු ඒවා තියෙන මේ බෙල්ස්. මේක තමයි පන්සලේ තියෙන ටෝන සහ තමන් භාවනා කරන කෙනෙක් යනවනම් මේක තමයි අරගෙන යන්න. මේක පිළිස නිස්සබ්ද කරන්න අර හිත තැම්පල් කරගෙන යන්නට මේ බෙල්ලේ ලොකු උපකාරයක් වෙනවා. එතකොට මෙන්න මේ විදියට අප ධර්ම ප්‍රචාරයෙන් ලෝකේ යනකොට පොඩි හාමුදුරනේ අපයෙන් ලෝකේ දෙන පුළුවන් සියලුම පාසුකම් ඊයගෙන් අප වෙත පිටනවා. කීර්තිය විතරක් නෙවෙයි අනිත් හැම පාසුකම්ම යාන වාහන විලං සියලුම දේවල් අපේ මත්තමට සරිලන්නේ දැන් අපි පල්ලියා මට්ටමේ ඉන්න පොඩි හාමුදුරුවෝ ඉන්න දේවල් නම් බලාපොරොත්තු වෙන්නපා. අපෙන් ඉහළට යන්න යන්න අපි එහෙනම් ඵලයන් ඉන්නේ. අපි ලෝකේ දැනගෙන යනකොට ඒ ස්ථානේ අපිට බාර අරගෙන වැඩ කරන්න. එතන තියෙන වාහනේ අපිට දෙනවා පාවිච්චි කරන්න. මේ මට්ටමටම අද ලෝකයා මේ ධර්මයට කැමැත්තක් දක්වනවා සහ මේ ධර්මයේ ලෝකයට දෙන්නේ නැහැ යන අයට දෙන්න පුළුවන් උපරිම පාස්පෝට් එක දෙනවා. ඒ උපතින් බෞද්ධයන් නෙවෙයි පොඩි හාමුදුරනේ. උපතින් අබෞද්ධයන්. ඒ නිසා ඔබ සුදුසුම් වන්නේ ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න කියන තේමා ආගේ මට තියාගෙන තමාගේ ගුණ නොනින් දැනෙන් දිල් වෙලා භාෂා ඥානෙන් දිල් වෙලා ඔබ ඉන්න මේ පිරිවනේ පටන් මුළු ලෝකයේ කරාම මේ බුදුන් ආශ්‍රංගයේ සදහම් අනිවිදේ රැගෙන යනට ඔබ උත්සාහය ඇති කරගන්න. මේ බුද්ධ චීවරයේ අරහත් දකිය අප දරාගෙන අපේ අතීත සංඝ පරපුරට ගෞරවයක් දෙන විදියට මේ ධර්ම ද්වීපයේ ගරුත්වය තවදුරටත් සැකෙන ආකාරයකට අප මේකට තුලත් ජාත්‍යන්තර සුලක් අපේ ශ්‍රී ලාංකික අනන්තය රැකගෙන අප ජාත්‍යන්තර රැකගනිමින් ජාත්‍යන්තරයට ලඟා වෙන්න ඕන පොඩි හඳු. ඒ සදා වහන්සේලා සියලු සම්පීති තියෙනවා. සියලු ආශිර්වාදයන් තියෙනවා. මේ අපි ඉපදලා ඉන්නේ රෝගී තාන වටිනා මරණක. ජයසනා බෝධි වහන්සේගේ පහස දලදා වහන්සේගේ පහස රුවන්සේගේ පහස ලබන මේ මද නද මේ සුනඳ අප බුද්ධි නම. අනේ ආශිර්වාදයේ බෞද්ධයන් විතරක් නෙවෙයි මේ රටේ ඉපදිච්ච සියලුම මනුෂ්‍යයන් විතරක් නෙවෙයි සතා සිව්පාවටත් ඒ ආශිර්වාදයේ. අනේ ආශිර්වාද සහිතව අප ලෝකයේ මේ දහම් අනේ දෙන ඥානට මේ කුඩාම ස්වාමීන් වහන්සේගේ පසම් මේ සියලුම ආදරණීය වහන්සේලාට ශක්තිය ධෛර්යය මාත්නම් දෙවිවා. මේ උතුම් කුසලයේ බලය ඔබ වහන්සේලාගේ අම්මල තාත්තලාගේ සියලු දෙහම් කටයුතු සඵල වේවා. එයත් නිරෝගී වේවා. දිගස් ලබත්වා. ඔබ වහන්සේලාගේ ගුරු ස්වාමීන් වහන්සේලාට මේ උතුම් කුසලයේ පුණ්‍යානුමෝදනා පිණිස නිර්වාණ අවබෝධය පිණිස ඒ වාසනා වේවා. මේ සියලු කුසලවල බලයෙන් ඔබ අප හැම දෙනාටම නිරුක් නිරෝගී සම්පන්නිය කියලා කියන සැලසේ අපේ සියලු ලෝකෝත්තර ගතිමාන ඉස්සින්න වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නිදුක්ඛං බයං පන්තාච නිබ්බයා සෝතං පන්තාච නිසෝතා හොන්තු සම්මේති පානිනෝ දුකින් තේන සල්ම් දුකින් නිදෙත්වා බියෙන් තේන සල්ම් බියනති පෙත්වා සදින් තැන්වෙන සත්න් සොන්නස්නිදෙත්වා නිදින් මේ හැමන සත්න් සුවල් පත්න් වෙත්වා.